සංසාර සාරෝගදිනේතනේ සං සන්නේත සාතම් සුචිසාරදේසං සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පනවේ බිසාසං සංසාභිගංකේවලමෝහනාසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිතං දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංගං පනමේ රසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආථාපිනිපකෝ භික්ඛෝ සෝ ඉමං විජඛයේ යඨන්ති සදවත් වාසනාවන්ත පින්නතුනි අද දින ශාන් මහත්මාගේත් නිරුචිනෝනගේත් මේ නිවසේ රැස් වෙච්ච පින්නතුන් බලාපොරොත්තු වන්නේ මේ වෙලාවේ සෝදානම් කරලා තියෙන ධර්ම දේශනාවට හුම්කන් දීලා පින්නතුන්ගේ සිත ප්‍රසාදයට පත් කරගෙන දහම් දැනුම දිනු කරගෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පිළිබඳව වැටහිමක් ලබා ගන්නටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ලැබෙන අවස්ථාව අපේ ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අප සසර බොහෝ කාලයක් කළා වූ පුණ්‍ය කර්මවල ඉෂ්ට විපාකයක් ලෙස ඒ වගේම අපි කළා වූ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් විදිහටයි අපට මේ සද්ධර්මය ලැබෙන්නේ. සද්ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතය පිළිබඳව ප්‍රකට කරන කාරණයක්. බොහෝ විට අපි යම් යම් විෂය ධාරා ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නේ බාහිර ලෝකයේ පිළිබඳව. නමුත් අපි ධර්මය ඉගෙන ගන්නමයි කියන්නේ අපේ ජීවිතය පිළිබඳවම ඉගෙන ගන්න එක. හරියට අපට කණ්ණාඩියක් අතට දුන්නා වගේ. දැන් වෙනත් විෂය ධාරා අපි ඉගෙන ගන්නකොට, භාෂාවන් ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නේ බාහිර ලෝකයේ ගැන. නමුත් ධර්මය ඉගෙන ගන්නවා කියන්නේ අපේ ජීවිතයේම ස්වභාවය ඉගෙන ගන්න එක. එනිසා ධර්ම ශ්‍රවණය කළ පමණට අපේ ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්නටත් ඒ වගේම අපේ සිත පිරිසුදු කරගැනීමේ මාර්ගයත් අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේහි ප්‍රධානතම ඉගැන්වීම් ගත්තොතින් ඒ ඉගැන්වීම් වල සාරය ඉහළම ගුණාංග දෙකක් අපට ඉස්මතු කරගන්නට පුළුවන්. එයින් එකක් තමයි මෛත්‍රිය වැඩි වීම. අනිත් එක සතිපට්ඨානය දිනු කිරීම. සම්පූර්ණ බුදුදහම කියන්නේ මේ කාරණා දෙක. එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිපට්ඨානය දිනු කිරීම. එතකොට මේ දෙකේම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සතුට සැනසීම වැඩි දියුණු කර ගැනීම. අපේ ජීවිතයේ සතුට මානසික සුවය දිනු වෙනවාද කියන එක තීරණය කරන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් වලින් සිත මුදවාගත්තු පමණට. හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල විතරක වලින් සිත පිරිසුදු කරගත්තු පමණටයි අපට ජීවිතයේ වඩාත්ම සැනසීම ලැබෙන්නේ. අන්න ඒ මාර්ගය තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීත් අපි මේ ධහමමයි පුහුණු කරන්නට ඕන. එනිසා ධර්ම දේශනාව ආරම්භයේ ඉඳන්ම ඔබේ හිත හොඳට හිතගෙන සිහියෙන් ඉන්න. ඉදමින් ලෝකයේ ඉන්න සියලුම සත්වයෝ සුවපත්ත්වා කියලා සිතවිලෙන් ඉන්න. අනිත් පැත්තෙන් තමන්ගේ සිත ගැන, කය ගැන හොඳට සිහියෙන් ඉන්න. මේ වෙලාවේ තමන්ගේ කයේ ඉරියව්ව කොහොමද තියෙන්නේ? මේ වෙලාවේ සිතට පහළ වෙන අරුමුණ වාද කියන එක ගැන හොඳට අවධානයෙන් ඉන්න. එතකොට අපි කිව්ව අපිට පුහුණු කරන්න තියෙන කරුණ දෙකයි. එකක් තමයි මෛත්‍රිය දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිපට්ඨාන දිනු කිරීම. එතකොට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීත් මේ දෙකමයි දිනු වෙනට ඕන. ධර්ම දේශනා කළ නැකිටල ගියාට පස්සෙත් මේකමයි කරන්න තියෙන්නේ. ඒ වගේම හැමදාම උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට ඇතුළුත් මේකයි කරන්න තියෙන්නේ. මේක වඩපු තරමට තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වයේ, අපේ ජීවිතේ නියම සැනසීම දිනුවේ. අපි දවසකට කොච්චර කාලයක් මේ කරුණු දෙකට අපි වැය කරනවාද කියන කාරණය මතයි බුදු ශාසනයකින් ප්‍රතිඵල ගත්තාද කියන එක තීරණය වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රාතුරෙන් ඉතාම ප්‍රධානම සූත්‍රයක් කියනවා. ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම ඉතාම පැහැදිලිව ගුණාංග දිනු කර යුතු ආකාරය පිළිබඳව සඳහන් වෙන දේශනාවක් වේලාම සූත්‍රය කියලා. ඒ වේලාම සූත්‍රයේ සඳහන් කරනවා මේ ලෝකයේ ලෞකික වශයෙන් කෙනෙකුට වඩන්න පුළුවන් ඉහළම කුසලය මොකක්ද කියලා. ඒ තමයි මෛත්‍රී සිතිවිලි දිනු කිරීම. ඊළඟට සඳහන් කරනවා ලෝකෝත්තර වශයෙන් කෙනෙකුට දිනු කරන්න පුළුවන් ඉහළම කුසලය මොකක්ද කියලා. ඒ තමයි අනිත්‍ය සංඥා වැඩි වීම. එතකොට අනිත්‍ය සංඥාව වැඩි වීමට පාදක වන්නේ සතිපට්ඨාන තුළ වාසය කිරීම. ඇයි බුදුරජාණන් වහන්සේ මේ කරුණ දෙක අපට දේශනා කළේ? මේකේ තියෙන ලොකු අර්ථය. මෛත්‍රිය දිනු කර පමණට අපේ හිතේ ලෝභය, ද්වේෂය කියන දේ කඩ වෙනවා. සතිපට්ඨානය දිනු කර පමණට, අනිත්‍ය සංඥාව වඩුව පමණට මෝහය, අවිද්‍යාව දුර වෙනවා. මෙන්න මේක සමස්ත බුද්ධ ශාසනයම කියලා කියනවා. වෙනත් විදියකින් කියනවා නම් මෛත්‍රිය දිනු කර පමණට අපේ හිතේ රාග ద్వේස දුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෞකික කුසලයේ ඉහළම මට්ටමට දිනු වෙනවා. අපි නොයෙක් විදිය පින්කම් කරනවනේ. අපි බුදුහාඳුරෙනුම් බුද්ධ පූජා පවත්වනවා. අම්මට සාතර සලකනවා. දන් දෙනවා. සිල්වන්ත වෙනවා. නොයෙක් විදිය භාවනා කරනවා කියලා. බුදුහාමර දේශනා කරන අන්නේ වගේ දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් කරන යම් තාක් පින්කම් තියෙනවා නම් ලෞකික වශයෙන්. ඒ සියලුම පින්කම් එක පැත්තක තියලා මෛත්‍රී භාවනා අනිත් පැත්තෙන් තිබ්බටින් අර ලෞකික වශයෙන් කරන සියලුම පින්කම් වලට වඩා අනිසංසදායේ එක සුළු මොහොතක්, අසුරු සැනක් ගන්න මොහොතක් මෛත්‍රී භාවනා වැඩි වීම කියලා. ඇයි එහෙම දේශනා කළේ? ඒ මෛත්‍රී වඩන මොහොත අපේ සිතේ නීවරණ හුඟා කඩු වෙන අවස්ථාව. විශේෂයෙන්ම ලෝභ දේශ දෙක හුඟා කඩු වෙන අවස්ථාව. මෛත්‍රිය ඉහළටම දිනු කරාම හිතේ ස්වභාවය තමයි යම් කිසි කෙනෙක් දැක්කහම අපි හිතන්නේ තමන්ගේම දරුවෙක් කියන හැඟීමක් එන්නේ. අන්නේ හැඟීම තියෙනවා නම් පින්නතුනේ අපට කොච්චරනම් අපේ හිතේ සැනසීමක් ඇති වෙනවද? කොයිතරම් හිතේ නිවීමක් සැනසීමක් ඇති වෙනවද? කෙනෙක්ගේ අඩුපාඩුවකදී අපි කොච්චර සමාව දෙන්න බලනවද? කෙනෙක්ගේ අපහසුවකදී, දුෂ්කරතාවයකදී අපි කොච්චර පිහිට වෙන සූදානම්ද? එහෙම මෛත්‍රී වඩන කෙනෙකුට ප්‍රාණඝාත ආදී අකුසල කරන්න පුළුවන්ද? එහෙම මෛත්‍රී වඩන කෙනෙකුට පුළුවන්ද වෙනත් කෙනෙකුට නිකරුණේ දොස් කියන්න? එහෙම මෛත්‍රී වඩන කෙනෙකුට පුළුවන්ද අදැහිමේ ජීවනෝපායක් කරන්න? වැරදි වෙලදාම් කරන්න පුළුවන් දෙයට. එහෙම මෛත්‍රියක් වඩන කෙනෙකුට පුළුවන් ද වෙනත් කෙනෙකුට හානියක් වෙන විදිහට හැසිරෙන්න? පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මෛත්‍රිය හේතු වෙනවා දන් දෙන්නටත්, මේ මෛත්‍රිය හේතු වෙනවා සිල්වන්ත වෙන්නටත්, මේ මෛත්‍රියම හේතු වෙන අපේ කුසලයේ ඉහළටම දිනු කරගන්න. ඒ විතරක් නෙවෙයි, මේ මෛත්‍රියෙන් දිනු කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තියෙන් අපට මේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන යහපත් දේවල් තියෙනවා නම් ඒ බොහොමයක් සාර්ථක කරගන්නටත් පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට තියෙන හොඳම පින්කමත් මෛත්‍රී භාන වැඩීම. අපි බොහෝ විට හිතන්නේ ඥාතීන් පින් අනුමෝදන් කරන්න දානයක් දෙන්න ඕන කියලානේ. මියගේ ඥාතිවරයෙක් වෙනුවෙන් අපට බොහෝ විට මතක් වෙන්නේ ස්වාමින් වහන්සේලාට පිරිකරක් එක දානයක් දුන්නොත් තමයි මියගේ ඥාතීන් පින් අනුමෝදන් කරන්න පුළුවන් කියලානේ. නමුත් එහෙම නෑ පින්නතුනි. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා. ආකංකේය සූත්‍රයේ තියෙන ඒ සූත්‍රයේ තියෙනවා සිල්වන්ත වෙලත් මියගේ ඥාතීන් පින් අනුමෝදන් කරන්න පුළුවන් කියලා. සිල් රැකලා. ඒ වගේම භාවනා කළත් පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒකෙන් ඉහළම පිනක් තමයි මෛත්‍රී භාන වැඩීම කියන එක. අනිත් කාරණය තමයි අපි සඳහන් කළා මේ මෛත්‍රිය සහ සතිපට්ඨානය කියන කාරණා දෙක. මෙතෙන්දී මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රියෙන් නවතින්නේ ඒ තැනැත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මෛත්‍රිය වැඩීමේ ඉහළම රසායනික උපේක්ෂාව. ඒ උපේක්ෂාව හැබැයි සම්පූර්ණම කෙලෙසුන්ගෙන් දුරවෙච්ච උපේක්ෂාවක් නෙවෙයි, අවිද්‍යාව සහිතව උපේක්ෂාවක්. ඒ වගේම අනිත් පැත්තෙන් සතිපට්ඨානය වැඩීමේදී ඉහළම රිසල්ට් එක මොකක්ද? ඒකත් උපේක්ෂාවම තමයි. ඒ උපේක්ෂාව සාමාන්‍ය උපේක්ෂාවක් නෙවෙයි, සංඛාර උපේක්ෂා ඥානයක් බවට පත් වෙලා මේ අනිත්‍යතාවයේ නුවණින් දැකලා අවිද්‍යාව දුරු කිරීමෙන් ඇති වෙන උපේක්ෂාවක් ඒක. බලන්න මේ ධර්මතාවල කොච්චර සමානත්වතාවයක් දැක්වෙනවද කියලා. මේ ක්වොලිටිස් දෙකෙන් කුමක් ප්‍රැක්ටිස් කරත් අවසානයේ තැනැත්තා මැදහත් බවට පත් වෙන එකයි වෙන්නේ. එතකොට මෛත්‍රී වැඩීම තුළින් ඇතිවන උපේක්ෂාව ලෞකික වශයෙන් ඇතිවන උපේක්ෂාවේදී බොහෝ විට යා කර්මය ගැන තේරුම් ගන්නවා. යා බලනවා කෙනෙකුට පිහිට වෙන මෛත්‍රියෙන්. යා උත්සාහ කරනවා කෙනෙකුට කරුණාවෙන් පිහිට වෙන්න. ඒ වගේ මේ අනිත් අයගේ දියුණුවේදී මැදහත් බව ඇති කරගන්නවා, උපේක්ෂාව ඇති කරගන්නවා, මුදිතා ගුණ ඇති කරගන්නවා. මේ දෙකෙන්ම ඔහුට අනිත් කෙනා ගැන තමන්ගේ හිත හදාගන්න බැරි නම් ඔහු ඊට පස්සේ කර්මය ගැන හිතනවා. මේ ලෝකයේ මිනිස්සු දුක් විඳින්නේ කර්මයෙන් කියන එක ඔහු තේරුම් ගන්නවා. තේරුම්ගෙන ඔහුට කරන්න තියෙන මැදහත් වෙන එක විතර වෙන කරන් දෙයක් නැහැ. මුලින් මෛත්‍රී වඩලා උත්සාහ කරා, උදව් කරන්න, කරුණාවෙන් පිහිට වුණා, දියුණුවේදී මුදිතා ගුණ ඇති කරගත්තා. අවසානයේ මේ කිසිවකකින් පාලනය කරන්න බැරි වෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ ආ හිතනවා මෙයා කරපු කර්මය තමයි, ඉතින් එයා විඳින්න ඕන අපට ඊට වඩා දෙයක් කරන්න බෑ කියලා. ඊළඟට සතිපට්ඨානයේ වැඩීම තුළින් ඇති වෙන උපේක්ෂාවද මොකද්ද වෙන්නේ? ඔහු ඊට වඩා ගැඹුරු අවබෝධයක් තියෙන්නේ. ඒ මොකද්ද? ඔහු දන්නවා ඇසට රූපයක් පේනකොට මොකද්ද වෙන්නේ කියලා. ඇසට රූපයක් පේනකොට අපි හිතන්නේ ඉන්නේ බාහිර පේන රූපය, තියෙන රූපය දැම්මට පේනවා කියලා නේද? ඒක තමයි සාමාන්‍ය අපි හිතාගෙන ඉන්න ස්වභාවය. බාහිර රූපයක් නැහැ කියන්නේ බාහිර රූපයක් තියෙනවා. නමුත් ඒ අපි යමක් දැස බලන විට බලල ඒක අපි තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නේ අපේ ඇසින් නෙවෙයි, චක්කු විඥාණයෙන් නෙවෙයි, අපි ඒක තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන් කියලා දන්නවා. එතකොට මනෝ විඥාණයෙන් කියලා දකිනකොට ඔහුට අවබෝධයක් එනවා. ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, දිවට රසයක් දැනෙලා, ශරීරයට පහසක් දැනෙලා යමක් තේරුම් ගන්නකොට ඒ තේරුම් ගත්ත මුල් අත්දැකීම එතනම නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්නේ තමන්ගේ මනසිනොයි, මනෝ විඥානෙනොයි. ඒ මනෝ විඥානයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඔහුට බාහිර රූපයක් නිර්මාණය වෙන්නෙම නැහැ. එතකොට අත උපේක්ෂාටපත් වෙනවා. ඒ උපේක්ෂාවට තමයි කියන අනිමිත්ත ශුන්‍යත අපහිත වශයෙන් ඔහු අවබෝධයකටපත් වෙනවා. මෙන්න මේ අවබෝධය සමග ඔහු කිසිම දෙයක් ගැන න අභිනන්දති න අභිවදති න අජ්ජෝ සායිතිට්ඨති කියලා කියනවා. ඔහුට බාහිර දෙයක් ගැන වර්ණනා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බාහිර දෙයක් ගැන සතුටු වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බාහිර දෙයක හිත බැස ගන්න නැහැ. ඔහුට බාහිර සේවෙච්ච දෙයක් ගැන ඔහුට පේන්නේ. තම සරල උදාහරණයක් කියන්නම්. අපි ආකාශයේ තාරකාවක් බලනවා. ඇතැමිට තාරකාවක් කියලා තිබ්බට ඇත්තම තාරකාවක් නෙවෙයි, ඒක ගැලැක්සියක්ම සමහර විට. අපි කියමු නිකන් සාමාන්‍ය ග්‍රහ තාරකාවක් කියලා. හැබැයි ඉතාලම ඈත තියෙන මේක. මේකෙන් ආලෝකය අපට එන ආලෝක වර්ෂ 100 ගණක් යනවා. ආලෝක වර්ෂය කියලා කියන්නේ එක තත්පරයකට සැතපුම් 186,000 වේගෙන් ගියාම එන ආලෝකය. එතකොට ඒ තත්පරය විනාඩි වලින් වැඩි කළා, ඊට පස්සේ පැය වලින් වැඩි කළා, දවස් 360 න් වැඩි කරාම එන ගාන තමයි ආලෝක වර්ෂයක් කියලා කියන්නේ. එතකොට සමහර විට අපට ඈත ආකාශයේ තාරකාවක් පේනකොට ඒ තාරකාවෙන් අපට ඒ මොහොතේ පේන ආලෝකය තාරකාවෙන් නික්මෙන්න කොච්චර කාලයක් ගිහිලද? ඇතැම් විට ආලෝක වර්ෂ 100 ගානකට කලින් ආපු ආලෝකය තමයි දැන් මේ මොහොතේ පේන්නේ. ඒක නෙමෙයි පුදුමය. ඒ ආලෝකය අපේ ඇහැට පතිත වෙනකොට අපි ඇහැ ආකාශය දෙස බලන විට ඒ තාරකාව විනාශ වෙලා සමහරට. ඒ තාරකාවේ තිබෙච්ච ස්ථානවත් නැහැ. අපට මේ අවබෝධයක් ඇති වුණොත් අපි ඒ තාරකාව ගැන ආසා කරනවද? ඒ තාරකාව ගැන අමනාපයක් ඇති වෙනවද? ඔව්, අන්නේ අහසේ පේන තාරකාව වගේම තමයි මේ ඔබේ ඇහැට මේ මොහොතේ පේන රූපය. ඔබේ මේ මොහොතේ කනට ඇහෙන ශබ්දය, මේ මොහොතේ ඔබේ ශරීරයට දැනෙන ස්පර්ශයෙන් ඒ අවබෝධය එනකොටත් අර වගේම තමයි. ඇතර රූපයක් දකිනකොට ඒ රූපය ඇහැට පතිත වෙලා ඒක තේරුම් ගන්නකොට ඇසත් රූපය චක්කු විඥානයත් නිරුද්ධ වෙලා. හිතන්න එපා අතීතයේ රූප විතරයි කියලා මේ මොහොතේ පේන රූපයත් එහෙමයි. හිතන්න එපා අතීතයේ ආපු ශබ්ද නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒව දැන් තමන්ගේ මනසින් අහනවා කියලා. මේ මොහොතේ ඔබ මේ අහන බණපද ටිකත් අහනකොට මොකද තත්ත්වය? ඔබ ධර්මයේ තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න හේතු වෙච්ච මුල් වචන ටික නිරුද්ධ වෙලා, ඒ මුල් වචන ටික අහන්න හේතු වෙච්ච කනත් නිරුද්ධ වෙලා, සෝත විඥානයත් නිරුද්ධ වෙලා, තේරුම් ගන්න මනෝ විඥානය. මෙන්න මේකේ හරියටම සිත පිහිටව ගන්න පුළුවන් නම් මෙතනින්ම දුක නිදහස් වෙන්න පුළුවන්. එතකොට සමස්ත ජීවිතයම කියන්නේ මොකද්ද? බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ අනිත්‍යතාවය පිළිබඳව සිහි කරන කාලය වැඩි කිරීම. වැඩි කළ මොකද්ද වෙන්නේ අවසානයේදී? ඇසට රූපයක් පේනකොටම දකිනවා දිට්ඨිය දිට්ඨමත්තන් කියන අවබෝධයෙන් මේ කලින් දැකපු රූපයක් තමයි දැන් මේ මොහොතේ මනසින් දකින්නේ කියලා. එතකොට ඔහුගේ වෙනසක් තියෙනවා මොකද්ද? ඔහු බාහිර රූපය නැහැ කියන්නේ නැහැ. බාහිර කිසිම භෞතික දෙයක් නැහැ, මනස විතරයි තියෙන කියලා මනෝවිඤ්ඤාණ කියන්නේත් නැහැ. ඇයි බාහිර රූපයට නැවත ඕනනම් ස්පර්ශ කරන්නත් පුළුවන්, කියලා අවබෝධය ලබන්න පුළුවන්. ඒ වගේම මනස විතරයි කියලා කියන්නේත් නැහැ, බාහිර රූපයක් කියන එක ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද බාහිර රූපය ඇස තිමුනොත් තමයි වර්ණ රූපය පේන්නේ. හැබැයි වර්ණ රූපය හඳුනාගන්නේ මනසින්. ඇසට කරන්න පුළුවන්කම තියෙන්නේ වර්ණ මාත්‍රය විතරයි ගන්න එක. කනට තියෙන ශබ්ද මාත්‍රය විතරයි ගන්න එක. තේරුම් ගැනීම කරන්නේ මනෝවිඤ්ඤාණය. ඒතර මෙන්න මේ අවබෝධය සමගම යා එක පැත්තකින් යා භෞතික වාදයට යන්නේත් නැහැ. අනෙත් පැත්තෙන් විඤ්ඤාණ වාදයට යන්නේත් නැහැ. මේ දෙකටම මැදි වෙච්ච හො පරිසම්පාදය තුලින් තමයි මේක තේරුම් ගන්නේ. එතකොට බුදුදහමේ ඊටාම සාරාංශය තමයි අපි මේ සඳහන් කළේ. එක පැත්තකින් මෛත්‍රිය වඩනකොට ලෞකික කුසලයේ දිනු වෙනවා, අපේ ජීවිතය සාර්ථක වෙනවා, ජීවිතේ එන්න තියෙන අකුසල කර්ම විපාක තියෙනවා නම් හුඟක් ඒවා මැඩපවත්ව ගන්න පුළුවන් මේ කුසලයේ හේතුවෙන්. ඒ විතරක් නෙවෙයි, අපේ කුසලයේ දිනු කරගන්නත් මේ මෛත්‍රිය හේතු වෙනවා. අවසානයේ උපේක්ෂාවටපත් වෙනවා. අන්නේ මෛත්‍රියෙන් සිත සමාධිමත් වුණාට පස්සේ මේකේ නට අනිත්‍යතාවය ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් එතනත්තා මෛත්‍රිය නවතින්නේ ඒ තැනැත්තා මේ අනිත්‍ය සංඥා බලනවා. තොරයා කුමන සමත භාවනාවක් වැඩුවත් ඔහු වඩන්නේ මොකටද? ඔහු වඩන්නේ මෙන්න මේ අනිත්‍යතාවය දකින උපකාරයක් කරගන්න. ඒ විතරක් නෙවෙයි. ඔහු දන්නව බුදුදහමේ බුදුදහම්ද්‍ර දේශනා කරපු ගැඹුරුම ධම දන්නව, මේ අනිත්‍යතාවය කියන එක දන්නවා. ඔහු ජීවිතේ කුමන දෙයක් කරත් කරන්නේ මෙන්න මේ අවබෝධය ලබන්න. දරුවෙක් හැදුවත් කරන්නේ මේකට. ඉගෙන ගත්තත් මේකට කරන්නේ. රැකිරක්ෂාවක් කළත් මෙන්න මේකට උපකාරයක් වෙන්නයි කරන්නේ. එතකොට මේ සම්මාදිට්ඨියත් එක්කම අපේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙනවා. මොකක්ද ඒ වෙනස? සම්මාදිට්ඨිය නවතින්නේ නැහැ. ඒ සම්මාදිට්ඨියන කෙනා සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව වායාම සති සමාධි කියන මේ ගුණධර්ම එක තමයි. එතකොට මේ දැක්ම තියෙනවා නම් එයාට කෙනෙක් කෙරෙහි අමනාප වෙන්න බෑ. මේ අවබෝධය තියෙනවා නම් කෙනෙකුට වැරදි වචන කතා කරන්න බෑ. මිත්‍යා වචන කතා කරන්න බෑ. මේ අවබෝධය තියෙනවා නම් කෙනෙකුට වැරදි කටයුතු කරන්න බෑ. යා සම්මා කම්මන්තේ ඉන්නේ. මේ අවබෝධය තියෙනවා නම් කෙනෙකුට වැරදි රැකියා කරන්න බෑ. ඔහු සමාජයේ වෙන්නේ. මේ අවබෝධය තියෙනවා නම් එයාට වැරදි උත්සාහයන් කරන්න බෑ. එයා සම්මා වායාමයේ ඉන්නේ. මේ අවබෝධය තියෙනවා නම් ඔහුට සම්මා සතිය තියෙනවා. සම්මා සමාධිය තියෙනවා. එතකොට අපේ ජීවිතයේ බලන්න කයින් වරදක් සිදු වෙනවා නම් වචනෙන් වරදක් සිදු වෙනවා නම් සිතින් වරදක් සිදු වෙනවා නම් කුමක්ද මේකට හේතුව? හේතුව තමයි සම්මා දිට්ඨිය අඩුවම තමයි තියෙන්නේ. සම්මා දිට්ඨිය තියෙන පමණට යා ලෝකයේ ගැන අවබෝධයක් ඇති වෙනවා. ඔහු නිතරම තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නේ. හිතට අනතුරක් වෙන දෙන්නේ නැහැ. හිත අපිරිසිදු වෙන දෙන්නේ නැහැ. මොකද ඔහු දන්නව තමන්ට තියෙන වටිනාම දේ තමන්ගේ හිත කියන එක. අන්නේ හිත නිසා තමා දුකටපත් වෙන්නේ. ඒ හිතට අකුසල් විතරක නොවන විදියට නිතරම හිත ආරක්ෂා කරනවා. අන්නේ හිතේ දියුණුව දියුණු කර ගැනීම සඳහා ඔහු හැම දෙයක්ම කරන්නේ. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් හැම දෙයක්ම කලමනා කරන්නේ මේ සඳහායි. ඒ විතරක් නෙවෙයි නිතරම සිහියෙන් ඉන්න නිසා හෝ දන්නවා කුමන හෝ මොහතක මේ දහමෙන් ආරස්නගික මාර්ගයෙන් අයින් වුණා නම් අයින් වෙච්ච ගමම හෝ දන්නවා දැන් පොඩ්ඩක් වැරදීමක් වුණා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙන බුදුහාඳුර මට ධර්ම දේශනා කළේ මේ දහම තුල ඉන්න නේද මං මේ වැරදි දේ කරන්න හොඳ නැහැ කියලා. ඔව් ඉක්මනටම දහම දෙසට එනවා. මේක තමයි ඔහුගේ ජීවිතය ඇතිවන වෙනස. අද අපි ධර්මදේශනාව සඳහා විශේෂ සූත්‍රයක් ගාථාවක් තෝරාගත්තා. ඒ තමයි සංයුත නිකායේ ඇතුළත් වන ජටා කියන සූත්‍රයේන ගාථාවක්. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දෙවි කෙනෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා කියලා භාගවතුන් වහන්සේ මේ පුද්ගලයන්ගේ ජීවිතවල ඇතුළතත් ගැටලු, අභ්‍යන්තර ප්‍රශ්න, බාහිර ප්‍රශ්න, අන්නේ අභ්‍යන්තර සහ බාහිර ගැටලු විසඳන්න මාර්ගය මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. එතෙන්දී බුදුහාමදී පුත්‍රයා තමයි සීලේ පතෙක්තහය නරව සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. සීලේක පිළිහිටලා සමාධි පඤ්ඤා නැත්තං චිත්ත භාවනා පඤ්ඤා භාවනා වඩන කියලා. එතකොට දුකෙන් නිදහස් වෙන සම්පූර්ණ මාර්ගය ලෙස බුදුහමන දේශනා කළේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් ගැටලු විසඳේද මේක ආරක්ෂා කරාම කියලා නේ. පින්නතුනේ අපි විමසලා බලමු. අපේ ජීවිතයේ ගැටලු හුඟකට හේතු වෙන්නේ අපේ අතින්ම සිදුවන වැරදිකම්. විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරනකොට හුඟක් වැරදි වලින් අපට නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමත අරමුණක අපි නිතර ඉන්නව නම් බුදුගුණ භාවනා වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, මේ වගේ කමඨහනකින් හිත ටිකෙන් ටික සමාධිමත් කරනකොට මොකද වෙන්නේ? හිතේ නීවර නඩු වෙනවා ටිකෙන් ටික. හිත හුඟා පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන්න වෙන්න ඒ තැනැත්තා නිතර තමන්ගේ සිත පිරිසිදු කරගන්න උත්සාහ කරනවා. ඇයි ඒ තැනැත්තාට මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව පේනවා. ඔහුගේ සතුට දිනෙන් දින වැඩි වෙනවා. සතුට වැඩි වෙන්න වැඩි වෙන ඔහු දන්නවා ඔහුට එක විශ්වාසයක් එනවා. ඒ මොකද විශ්වාසය? ඒ විශ්වාසය තමයි ඔහුට තේරෙනවා ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. මේ ධර්මයේ පිළිපදිනකොට එහි ආනිසංස මේ ජීවිත කාලයේදීම ලැබෙනවා කියන විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම අකාලික බව, අනිස්කරණ සියලුම දේවල්ට වඩා ඉක්මනට ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමෙන් අවබෝධ ලැබෙනවා කියලා දකිනවා. මෙන්න මේක තමයි ඇතිවන විශ්වාසය. දැන් බලන්න අපි ජීවිතේ හුඟක් දේවල් කරනවනේ, ඉගෙන කියා ගන්නවා, රැකී ආරක්ෂා කරනවා, දරුවන්ගේ වැඩ කරනවා. මේ හැමදේම කරන්නේ අපි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. දැන් දරුවෙක් හදලා දරුව ටිකෙන් ටික ඇවිදින්න කතා කරන්න පුළුවන් මට්ටමට ඇති කරනවා. ඊට පස්සේ පාසල් යවනවා. මේ හැමදේම කරන්නේ දරුවා කවදාද හොඳට ඉගෙනගෙන රැකියාවක් ලබාගෙන ලෝකෙට සේවයක් කරයි කියලානේ. හැබැයි ඒක දකින්න ඔබට අවුරුදු කීයක් බලන් ඉන්න ඕනද? ඇතැම් විට අවුරුදු 20ක් 25ක් බලන් ඉන්න වෙනෝනේ. හැබැයි ඔබ අඛණ්ඩ වේ දරුවත් එක්ක එකටම ඉන්නවා. ඉස්කෝලේ යන දවසක එක දවසක් නෑර දරුවට උදේ අවදි කරවල ඉස්කෝලේ යවනවනේ. එක සෙමස්ටර් එකක් නොරද්දායේ දරුවෝ විභාග වලට ලියනවනේ. මේ හැමදේම කළා තමයි මේ මට්ටමට ගන්නෙ. ඔබට විශ්වාසයක් තියෙන දරුවා කවදා හරි මේ මට්ටමට එයි කියලා. ඔබ රැකියාවක් කරනකොට බලන්න. උදේම අවදිලා යනව නේද රැකියාවට? ඇයි ඔබ රැකියාවට යන්නේ මෙහෙම? ඔබ දන්නවා මාසෙ අන්තිමට පඩිය හම්බ වෙනවා කියලානේ. මාසෙ අන්තිමට පඩියක් හම්බ වෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් ওই වගේ උදේම අවදිලා යනවද? ওই උනන්දුව මොනවත් නැහැ. ඔබ වැඩ කරන ඕන නිකන් පින්තහගෙන කියලා කිව්වනම් ওই උනන්දුව මොනවත් නැහැ. එතකොට ඔබ යන්නේ ඔබ දන්නව මාසෙ අන්තිමට වැටුපක් හම්බ වෙනවා කියලා. අනිත් මොන වැඩ තිබ්බත් ඇතැම්මිට ලෙඩ වුණත් සීතල වුණත් වැස්ස වුණත් රස්නේ වුණත් අපි යනවා යන්නේ අර විශ්වාසය නිසා. පින්නතුනි බලන්න, ඒ ගැන විශ්වාසය තියෙන අපට ධර්මයේ ළඟදී විශ්වාසය තියෙනවද? යම්සි ප්‍රමාණයකට තියෙනවනේ. නමුත් අර තරම් අපට නැහැ පින්නතුනි. නමුත් අපට ඒ තියෙන මාසෙ අන්තිමට වැටුප ගන්න තියෙන විශ්වාසනීයත්වය මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට මේ මොහොතේම ලැබෙනවා කියලා දැක්කොත් අපි අර රැකී රක්ෂා කරන අතරේදී ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්නේ මේ ධර්මයේ පුහුණු කරන්න. එතෙන්දී අපිට කරන්න තියෙන දෙකයි, එක අතකින් චිත්ත භාවනාවක් වඩන්නට ඕන, සමත භාවනාවක්, අනිත් පැත්තෙන් විදර්ශනා භාවනාව වැඩින් වශයෙන් සතිපට්ඨානෙ පුහුණු කරන්න ඕන. ඒ සඳහා අපට සීලය අවශ්‍යයි. පංචශීලය අපි නිතර ආරක්ෂා කරනවා. එතකොට සීලය රකිමින් කායික වාචික සංවරය ඇති කර ගනිමින් මේ තැනැත්තා බලන්නේ ටිකෙන් ටික තමන්ගේ හිත එක කුසල අරමුණක බොහෝ වෙලාවක් තියාගන්න. හැබැයි ඒකෙන් කියන්නේ තමන් කරන ඉගෙනීම් කටයුතු රැකී රක්ෂාව කරන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඒවත් කරනවා. හැබැයි ඒව කරාට ඌ දන්නවා ඒ කරන රැකී රක්ෂාවලින් ඒ කරන දේවල් වලින් නෙවෙයි නියම සැනසීම තියෙන්නේ. නියම සැනසීම තියෙන්නේ මේ ධර්මයට ආවොතින් කියන එක ඌ දන්නවා. අන්නේ විශ්වාසයෙන් කොහොමද මේ ගැටලු විසඳින්නේ කියලා අපි බලමු. එතකොට එකාතකින් අපේ සිතේ ලෝභ දේශ දෙක අඩු කරනකොට අපට තේරෙනවා ජීවිතයේ ගැටලු ඇති වෙනවා කියන එක. දැන් අපි ගමු කවුරු හරි අපට බැන්න කියලා. ඒ බැනපු දෙයක් ගැන අපේ හිතේ අමනාපයක් ඇති වෙනවා. ඇතැම් විට යම්කිසි දෙයක් ගැන අපට දැඩි ආසාවක් ඇති වෙනවා. බලන්න පින්නතුනි, මේ දැඩි ආසාව සහ අමනාපය කියන දෙක අපි කුසල අරමුණක ඉන්නකොට නිතර තමන්ගේ සිත ගැන අවධානයෙන් ඉන්නකොට විශේෂයෙන්ම සීලයක පිහිටලා සමාධි අරමුණක ඉන්නකොට ආනාපාන සති භාවනාව, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව මේ භාවනා අරමුණක ඉන්නකොට අර දැඩි ලෝභය සහ ද්වේෂය දෙක අඩු වෙනවා. සම්පූර්ණම නැති වෙනව නෙවෙයි, අනුසය වශයෙන් තියෙනවා. නමුත් අර ඕරාලික වශයෙන් තියෙන තත්ත්වය අඩු වෙනවා. ඇතැම් විට අපිට ලෝභය තියේද කියලා තේරෙන්නේ නැති මට්ටමට අඩු වෙනවා. ඇතැම් විට ද්වේෂයක් නැහැ වගේ තමයි අපි ඉන්නේ නේද? අපට අනුසය වශයෙන් මේ අකුසල් තියෙනවා තිබුණට අර සමාධියෙන් සීලෙන් සමාධියෙන් අඩු කරගත්තට පස්සේ සාමාන්‍ය කෙනෙකුට පේන යාගේ නම් කිසිම ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ කියලා වගේ පේන්නේ. ඒකෙන් අපට ලොකු සහනයක් ලැබෙනවා. එතකොට අන්නේ සහනය තවත් වැඩි දියුණු කර ගැනීම සඳහායි පඤ්ඤා භාවනා තියෙන්නේ, විදර්ශනා භාවනා තියෙන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය දේශනා කළේ. එතකොට පළවෙනි පියවර හැටියට අපි බලමු මෛත්‍රී භාවනා වඩනකොට. මෛත්‍රී භාවනා හෝ බුදුදහමේ කමඨහන් 40ක් කියනවා සමත කමඨහන් විදියට. ඒ කුමන හෝ කමඨහනක් වඩනකොට අපට තේරෙනවා එන්නෙන්නම අපි බාහිර පුද්ගලයන් පිළිබඳව යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩුවෙලා නිතරම තමා කරන හොඳ කුසල දහමක සිත වැඩිපුර යෙදෙනවා. අපි හිතන් ඉන්නේ ඇතැම් විට මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා විතරයි සමත භාවනාවක් කියලා. නමුත් ඒ විතරක් නෙවෙයි. ඔබ දීපු දානයක් ගැන සිහි කරනවා නම් ඒක දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුසති භාවනාවක් වෙනවා. එනිසා තමන් දීපු දාන හොඳට මතක තියාගන්න. කඩින පින්කම් වෙන්න පුළුවන්, සාමින වහන්සේට කරපු උපස්ථාන වෙන්න පුළුවන්, අම්මට තාත්තට සලකපු ආකාරය මේව හොඳට මතක තියාගෙන දවසට වැඩි වාර ගණක් ඒව හිතන්න. අම්මා සෙනෙහෙච්චලයි සලකපු හැටි, ඥාතීන්ට උදව් කරපු හැටි, සාමින වහන්සේට දානේ පූජා කරපු හැටි, ධර්ම දානමේ පින්කම් සිදු කරපු හැටි, කටින පින්කම් වලට අතගහපු ඇති. මේ වගේ දේවල් නිතර සිහි කරනකොට ඒක ඇත්තෙම දානයක්ම නෙවෙයි, ඒක චාගානුසුති භාවනාවක් වෙනවා. ඔබ දැතියෙන් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වනවා, ඒක දානයක්. හැබැයි බුද්ධ පූජා පවත්වන වෙලාවෙදි බුදුහාඳුරන්ගේ එක බුදු ගුණයක් හරි සිහි කළොතින් අරහන් සම්මා සම්බුද්ධ වාදී ගුණයක් සිහි කරනවා නම් ඒ අවස්ථාවේදී ඒක භාවනාවක් වෙනවා, ඒක බුද්ධානුසුති භාවනාවක් වෙනවා. මෙන්න මේ වගේ අපේ දෛනික ජීවිතයේ හුඟා දේවල් භාවනා අරමුණක් බවට පත් කරගන්න පුළුවන්. නමුත් අතරණ බුදුරජාණන් වහන්සේ සූත්‍ර රසකම අපට දේශනා කළේ මෛත්‍රී භාවනා වැඩිමේ අනිසංශ. මෛත්‍රී භාවනා වඩනකොට අපි මුළු ලෝකයටම ආහාර පාන දුන්නා වගේ. සීල සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකිතාක් දුරට සිත දිනු කරනකොට අපේ සිතෙහි ලොකු වෙනසක් ඇති වෙන කාලයක් යද්දී අපට එන්න තියෙන අකුසල කර්ම තියෙනවා නම් හුඟක් යටපත් වෙනවා මේත් එක්ක. අපි බලාපොරොත්තු වෙන යහපත් දේවල් බලාපොරොත්තු වෙන කාලයටත් වඩා ඉක්මනට සම්පූර්ණ කරගන්න පුළුවන්. දවසට විනාඩි 5කින් ආරම්භ කරන්න බලන්න. සීල සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා විනාඩි 5ක් 10ක් 15ක් කළා. මුලදී අපි වාඩි වෙලා ඉරියව්වක් වශයෙන් කරන්නේ. ඊට පස්සේ අපි ඇවිදිනකොටත් මේක කරනවා. වාහනේ පදවනකොටත් මේක කරනවා. ව්‍යායාම වලට යනකොටත් කරනවා. ගෙදර කෑම වෙනකොටත් කරනවා. රැකී රක්ෂාවලට යනකොටත් කරනවා. රැකියාව කරන වෙලාවෙදිත් කරනවා. අපිට මේක යානාවක් වගේ වාහනයක නැගලා යනකොට වාහනයක් ඔබ පදවනකොට මුළු වාහනයම ඔබේ ශාරීරික කොටසක් වගේ. දැන් ඔබ වාහනයෙන් drive කරනකොට වාහනේ windscreen එකට කවුරු හරි ගැහුවොතින් ඔබේ ඇහැට ගැහුවා වගේ. වාහනේ රෝදයකට අනතුරක් වුණොතින් ඔබේ කකුලට කටුවක් ඇනුණා වගේ. වාහනේ බොඩියට damage එකක් වුණොතින් ඔබේ ඇඟට හානියක් වුණා වගේ. ඒ තරම්ම මුළු වාහනයම තමන්ගේ ඇඟේ කොටසක් වෙලා තියෙනවා. අන්නේ වගේම තමයි මෛත්‍රී භාවනා වඩනකොට තමන්ගේ මුළු ශරීර පද්ධතියම මේ මෛත්‍රියත් එක්කම කටයුතු කරන ආකාරය තමන්ට පේන ගන්නවා. ලොකු වෙනසක් ජීවිතේ වෙනවා. ආධ්‍යාත්මික දියුණුවක් වෙනවා. මෙන්න මේත් එක්ක අපට හුඟක් අකුසල කර්ම අතීත කර්ම විදියට එන තියෙන අකුසල විපාක තියෙනවා නම් ඒක හුඟක් යටපත් කරගන්න පුළුවන්. ඒ වගේම ජීවිතයේ පරිසරය හුඟක් වෙනස් කරගන්න පුළුවන් මේ කුසලයත් එක්ක. එතකොට අභ්‍යන්තර බාහිර හුඟක් ගැටලු විසඳන්න මෙන්න මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දැන් අපේ ජීවිතවල හුඟක් කරදර කම්කටොළු වෙන්නේ ඇයි? ඒ එන්නේ අපේ කුසල කර්ම ශක්තිය අඩු වෙච්ච කාලෙට. අපේ දරුවන්ගේ ප්‍රශ්න එනවා, ඉඩ කඩන් වල ප්‍රශ්න එනවා, ඇතැම් විට ලෙඩ දුක් එනවා, සතුරු කරදර එනවා. මේ බොහෝ දේවල් එන්නේ වෙන පිටදේක හේතු වෙන්නේ නෙවෙයි, අපේම කර්ම ශක්තිය හේතුවෙන්. එතකොට මේ කුසලයේ බලවත් වෙනකොට මොකද වෙන්නේ? අර අකුසල කර්ම ශක්තියෙන් හුඟක් යටපත් වෙනවා. එනිසා ජීවිතය අපලෝපද්දර වඩු කරගන්න අපලයක් මේ මහා බොහෝ දෙනා කරන්නේ එක බෝධි පූජාවක් තියෙනවා, සෙත් කවියක් කියනවා, බලු කපුරු දානයක් දෙනවා. මේ වගේ දේවල් කරන්න ඉතින් ඒවත් හොඳයි. නමුත් ඒ කුසලයට වඩා ඉතාම ශක්තිමත් කෙනෙකුට පුළුවන් නම් මෛත්‍රී භාවනා කරන්න. වේගෙන්ම ඒ අපල දුරු කරගන්න මාර්ගය තමයි මේක. බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා නම් ඔබට ඔබේ තියෙන අපල උපද්දරව නක්ෂාස්ත්‍ර දෝෂ අඩු කරගන්න කැමති නම්, ඔබ ඒක විශ්වාස කරනවා නම් ඔබට කරන්න තියෙන ඉහළම කුසලය තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව වඩනකොට අනිත් කුසලොත් සිද්ධ වෙලා තියෙනවා. මෛත්‍රී භාවනාව නිකන් කෙනෙකුට කරන්න බෑ. කරනකොට ඔහුගේ සීලයක් තියෙනවා. අඩුම වශයෙන් පංච සීලය හරි ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි, මෛත්‍රී භාවනාව කරන කෙනා පරිත්‍යාග සීලේ කෙනෙක්. මෛත්‍රී භාවනාව වඩලා දරුවෙක් දෙස බලනවා වගේ අනිත් කෙනෙක් දෙස බලනකොට පුළුවන් දැඩි ලෝභයෙන් ඉන්නවට. තමන්ට ලෝභයෙන් ඉන්න බෑ නේද? කෙනෙක් අසරණ වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් සලකන හිතෙන්නේ. තමන්ගේ අම්මා තාත්තා විශේෂයෙන් හොඳට සලකනවානේ, ඥාතින සලකනවා, තමන්ගේ ළඟ ඉන්න සේවකයන්ට සලකනවා, තමා කරන රැකියාව හොඳට අවංකව කරනවා, හැමදෙනාම සතුට වෙන විදිහට අපි ඉන්නවා. එතකොට මේ මෛත්‍රිය වඩන්න මෙච්චර අවධානය කරේ ඇයි? ඒ ඉහෙළම කුසලය කරනකොට අර පල්ලෙයා හුඟා කුසල ධම්ම අපේ ජීවිතේ වැඩෙනවා දෛනිකව. අමුතෙන් උත්සාහ කරන්න දෙයක් නැහැ. ගස් යන පුරුදු වෙන නම් මොන ගහටද නගින්න ඕන? ඔව්, පොල් ගහට නගින්න ඕන. ඔව්, පොල් ගහට නගින්න පුළුවන් නම් නගින්න පුළුවන් කෙනෙකුට ඕන ගහකට. ඔව්, අතු තියෙන ගස් වලට අපි මුලින්ම නගිනවා පොඩි කාලේ. ඔව්, පොඩි කාලේ පොඩි ළමයි පොඩි ජම්බු ගස්වලට, පේර ගස්වලට, අඹ ගස්වලට තමයි නගින්න එක හරි වැටෙන නිසා. නමුත් ටික කාලයක් ගියාට පස්සේ ට්‍රේනින් එකක් දෙනවා නම් කෙනෙකුට දෙන්න ඕන පොල් ගහට නගින්න. ඔව් පොල් ගහට නගින හැටියෙන් තමයි යාට කොච්චර ගස් නගින පුරවන්ද කියලා බලන්න. ඔය ජම්බු ගහකට, පේර ගහකට, සියඹර ගහකට, පොඩි ගහකට නැගෙන පුළුවන් ඉදෙන් ගස් යනවද කියලා බලන්න බෑ අපට. ගස් නගින පුළුවන්ද කියලා බලන්නේ පොල් ගහකට නගින විදිය. පොල් ගහකටත් වලල්ලකුත් නැතුව යන්න පුළුවන් නම් තමයි නියම දක්ෂයෙක් විදිහට සැලකන්නේ. එතකොට ඇයි එහෙම කියන්නේ? ඒ පොල් ගහට නගින කෙනාට ඕන ගහකට නගින්න පුළුවන්. අන්නේ වගේ තමයි මෛත්‍රී භාවනාව හරියට පුහුණු කරනවා නම් යාගේ ජීවිතයේ අනිත් ලෞකික කුසල දාම රාශියක් වර්ධනය වෙලා තියෙනවා. ඌට අනිත් ඒවා කරන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. ඌ සිල්වන්ත වෙලා තියෙනවා. ඌ පරිත්‍යාග සීලයේ වෙලා ඉන්නවා. ඌ කරුණාවන්තයි. ඒ මෛත්‍රී වඩන කෙනාට පුළුවන් ද ඊර්ෂ්‍යා කරන්න අනිත් අයට. වෙනත් කෙනෙක් දිනු වෙනකොට පුළුවන් ද ඊර්ෂ්‍යා කරන්න. යම් කෙනෙක් විභාගයක් පාස් වෙනවා නම්, හොඳට ගියක් අරගෙන ඉන්නවා නම්, ලස්සන වාහනයක් අරගෙන තියෙනවා නම්, හොඳ ලස්සන රූපයක් තියෙනවා නම් පුළුවන් දෙයකට ඊර්ෂ්‍යා කරන්න. ඊර්ෂ්‍යා කරන්න බෑ පින්නතුනි. ඇයි ඒ හැම දිනෙකම තමන්ගේ දරුවන් වගේ තමයි බලන්නේ. දිනු වෙනකොට සතුටු වෙනානේ බොහොම හොඳයි. ඔයා හොඳ ලස්සනයි. ඔයා විභාගේ සමත් වෙච්ච එක හොඳයි. ඔයාගේ ගෙදර හරියම ලස්සනයි. ඔයාගේ වාහනේ හුඟක් හොඳයි. මේ වගේ තමයි කියන්නේ. ඒක හිතින් හිතන විතරක් නේ. දැන් මේ රටේදී නම් අපිට කෙලිම කියන්නත් පුළුවන් නේද? බල්ලේ කරා යනකොටම තනේ ඔයාගේ බල්ලා හරිම ලස්සනයි. කොණ්ඩේ ලස්සනා, ඔයාගේ කොණ්ඩේ හරිම ලස්සනයි කියලා කියන්න පුළුවන්. හැබැයි සමහර රටවලට ගියාම නම් එහෙම කියන්න බෑනේ. ඇස්වා කටහවදී කියලා බය සමහර අයනේ. ඔව්. නමුත් මේ මෙහෙදී ඔබට එහෙම ගැටලුවක් නෑ. ඕන කෙනෙකුට ලස්සන කෙනෙකුට ලස්සනයි කියලා කියන්න පුළුවන් නේ. ඉතින් එතෙන්ද කියන්නේ ඇත්තේ මේ පෙන්වන්නේ මුදිතා ගුණය. ඒක බවං කොමයි කියන්නේ. එතකොට ඇත්තටම මෛත්‍රිය වඩනවා නම් කෙනෙක් ඒ තැනැත්තා අනිත් කෙනාගේ දුකේදී පිහිට වෙන උට කරුණාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් කෙනාගේ දිනුවේදී සතුට වෙන උට මුදිතා ගුණය තියෙනවා. ඔහු සිල්වන්ත වෙනවා. ඔහු දන් දෙනවා. ඔහු අනිත්යට පිහිට වෙනවා. ඒ පිහිට වීමනොත් ඉහළම පිහිට වීම වශයෙන් දකින මොකද්ද? කෙනෙකුට අපට ආහාර දෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් දෙන්න පුළුවන්, රැකියාවක් අරන් දෙන්න පුළුවන්, ගෙයක් හදලා දෙන්න පුළුවන්, විවිධාකාරයෙන් උදව් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අන්න දෝ බල දෝ හෝති. ආහාර දීම බලය දුන්නා වගේ. වන්න දෝ හෝති වත්ත දෝ. වස්ත්‍ර දෙනවා නම් වර්ණය දුන්නා වගේ. දීප දෝ හෝති චක්කු දෝ. ඇස් දෙනවා නම් ආලෝකය දුන්නා වගේ. මෙහෙම ගිහිලා අන්තිමට සඳහන් කරනවා සෝච සම්බ දදෝ හෝති යෝ දදාති උපස්සයම්. යම් කිසි කෙනෙක් නිවසක් දෙනවා නම් එයා සියල්ලක්ම දුන්නා වගේ කියලා. එහෙමත් ගිහිලා අවසානයේ කියනවා අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. යම් කිසි කෙනෙක් ධර්ම දාණය දෙනවා නම්, යම් කිසි කෙනෙක් ධර්මයෙන් උදව්වක් කරනවා නම් ඔහු අමෘතය දුන්නා වගේ කියලා. දැන් කෙනෙකුට නිවසක් දුන්නත් යාට උපරිම ලෙස ජීවිත කාලයට විතරයක ප්‍රයෝජනවත් වෙන්නේ. මරණයෙන් පස්සේ ඒ ගෙදර ආන යන්න බෑ. නමුත් ධර්මයෙන් අනුග්‍රහ කරොත් කොහොමද? ඔව්, එයාගේ සසරටම යහපත පිණිස හේතු වන දෙයක්. ඒ නිසා ඒක දහම් පදයකින් හරි ධර්ම දේශනාවක් අහන්න කෙනෙකුට උදව්වක් කරනවා. මෙන්න මෙතනින් තමයි ඇත්තටම අපි කෙනෙකුට උදව් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි කෙනෙකුට උදව්වක් කරනවා නම් අපි සාමාන්‍ය විදිහට ආහාර පාන දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, ඉගෙන ගන්නට උදව් කරනවා, ගෙවල් හදනයටත් උදව් කරනවා, ඇස් දන් දීම ආදියත් කරනවා, ලේ දන් දීම කරනවා. ඒ හොඳයි. නමුත් මේ බොහෝ දේෙන් ප්‍රතිඵල තියෙන්නේ මේ ජීවිතේට විතරයි. ඒ දේවල් අතුරින් අපි වඩාත් මිහිල දානේ විදියට සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට ඉහෙළම දානේ වෙන ධර්ම දානේ අපි කෙනෙකුට දෙන්න. මේක තමයි ඉහෙළම මෛත්‍රී ලක්ෂණය. ඒ නිසා අපි ඇත්තටම මෛත්‍රී වඩනවාද කියලා බලන සලකුණක් මේක. කෙනෙක් සාමාන්‍යයෙන් ඉතින් ආහාර පාන දෙන්න පුළුවන්, වැඩිහිටියට සලකන්න පුළුවන්. ඒවත් හොඳ දේවල්. ඒව සුගතිගාමි වෙන්නත් හේතු වෙන දේවල්. නමුත් ඇත්තටම අපි කෙනෙකුට උදව් කරනවා නම්, අපි විශේෂයෙන් අපේ අම්මට තාත්තට උදව් කරනවා නම් හොඳ බණහන දෙන්න ඕනේ එයට. එයාගේ ශ්‍රද්ධාව දිනු වෙන්න, පරිත්‍යාග සීලියත්වයේ දිනු වෙන්න, ප්‍රඥාව දිනු වෙන්න, සතිමත් බව දිනු වෙන හේතු වෙන ධර්ම දේශනාව එයට අපි අහන්න සලස්සන්නට ඕන. එතකොට අපි මේ සඳහන් කළේ බුදුදහමෙහි ගැටලු නිරාකරණය කිරීම සඳහා හේතු වන ප්‍රධාන අංග දෙකක් විදිහට සඳහන් කරන්නේ සීලේ පිහිටලා සමත විදර්ශනා වැඩීම කියලා. සමත භාවනා කමඨහනක හිත වඩනකොට මොකද වෙන්නේ? හිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් තියෙනවා. එතකොට එහෙම තියෙනකොට මොකද වෙන්නේ? නිතරම දවසට වැඩිපුර වාර ගාණයක් තමන්ගේ හිතේ සමත අරමුණක නම් තියෙන්නේ. බුද්ධානුස්සති භාවනා වෙන්න පුළුවන්, ධම්මානුස්සති වෙන්න පුළුවන්, සංඝානුස්සති වෙන්න පුළුවන්, ඡාගානුස්සති වෙන්න පුළුවන්, සීලානුස්සති වෙන්න පුළුවන්. මේ වගේ දෙයක නිතරම සිත තියෙනකොට මොකද වෙන්නේ? අපට අර දිනපතාම කරදරේන මතක් වෙන දේවල් තියෙනවා නම් ඒ වෙච්චර මතක් වෙන්නේ නැහැ. වැඩි දෙයක් තියා අපේ ඇඟේ තියෙන ලෙඩක් අතවට මතක් වෙන්නේ නැහැ. වයසවත් මතක් වෙන්නේ නැහැ. දැන් සමහර අය වයස ගැන හිතීත දුක් වෙනවනේ. ඔය සමහර අය මූණ එච්චර ලස්සන නැහැ කිය කී දුක් වෙනවා. සමහර අය කොණ්ඩේ තියෙන ගැටලු ගැන හිතීත දුක් වෙනවා. සමහර අය මහත වැඩි කියලා දුක් වෙනවා. සමහර අය කෙට්ටු වැඩි කියලා දුක් වෙනවා. සමහර අය උස මදි කියලා දුක් වෙනවා. සමහර උස වැඩි කියලා දුක් වෙනවනේ. විවිධ ගැටලුනේ කටියට තියෙන්නේ. සමහර අය කළු වැඩි කියලා දුක් වෙනවා. එතකොට මෙන්න මේ දේවල් ගැන පින්නතුනි මේ වගේ සාමාන්‍ය දේවල් විතරක් නෙවෙයි. ඇතැම් විට තමන්ගේ දරුවන්ගේ ජීවිතය වෙන අසාර්ථක දෙයක් ගැනවත් තමන් දුක් වෙන්නේ නැහැ. ඒ යුතුයකම් ටික තමන් කරනවා, තමන්ට කරන්න පුළුවන් උපකාරය කරනවා. නමුත් තමන් අභ්‍යන්තරයෙන් මානසිකව දුක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඊට වඩා තමන්ගේ හිතේ සතුට ඇතිවන කමඨහනක් තමන් ඊතර පුහුණු කරමින් ඉන්නේ. බුද්ධ අනුස්සතිය, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, ධම්මානුස්සති භාවනාව, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය මේ වගේ භාවනා කමඨහනක සතුට තමන්ට දෙන්න ගත්තොතින් තමන් වැඩිපුරම ඉන්නේ මේ කමඨහනත් එක්ක ඉන්නේ. හැබැයි ඒකින් කියන්නේ තමන්ගේ දෛනික ජීවිතයේ කටයුතු වලට බාධාමක් කරගන්නවා කියන එක නෙමෙයි මේ කරන්නේ. ඒවත් හොඳට තමන් කරනවා. කන්න ගමන් තමන්ගේ සතුට දැන් තමන්ම නිර්මාණය කරගෙන ඉන්නේ. මේක කාලයක් කරන කම්පිනොතුනේ අමාරුයි. හරියට අර රේල් පාරෙන් ඉවතට ගිහපු කෝච්චි පෙට්ටිය වගේ. කෝච්චි පෙට්ටිය රේල් පීරි දෙක උඩට තියන්න අමාරුයි ටිකක්. හැබැයි තිබ්බට පස්සේ තල්ලු කරගෙනවත් යන්න පුළුවන්. දැන් ලොකු කොටයක් ගත්තොත් ඉතින් ලොකු කොටයක් පොළවේදී උස්සන් යන අමාරුයි. හැබැයි ඒක වතුරට දැම්මත් කොහමද? අතින් තල්ලු කරන් උනත් යන්න පුළුවන්. ඇඟිල්ලෙන් උනත් තල්ලු කරන්න පුළුවන් ඒක වතුරට දැම්මට පස්සේ. අන්න ඒ වගේ තමයි මුල් කාලේ ටිකක් අමාරුයි හිතේ කර්මයකට ගන්න. නමුත් අමාරුවෙන් හැරි මුල් පියවර ටික අපි පසු කරන්නට ඕන. විවිධ භාවනා කමඨහන් පුහුණු කළ බලන්න ඕන. බුද්ධානුස්සතිය බලන්න ඕන. මෛත්‍රී භාවනා ප්‍රැක්ටිස් කරන්න ඕන. මරණානුස්සතිය, අසුභ භාවනාව, ධාතු මනසිකාරය මේ එකිනෙක භාවනා කමඨහන් වැඩි වේලාවක් ප්‍රැක්ටිස් කර කර බලන්න ඕන. වාඩි වෙලා කරනකොට නිදිමත ගතියන ටිකක් සක්මන් කරන්න ඕන, ඇවිදින්න ඕන. මේ වගේ විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් තමා සසර කළා වූ පුහුණු කරා වූ භාවනා කමඨහන ඊට පස්සේ ඉස්මතු වෙනවා. හැබැයි මේක පෑද දෙකක් කරලා බෑ. වැඩි කාලයක් කරන්නට වෙනවා. කරන්න කරන්න තමන්ටම භාවනා කමඨහන ප්‍රකට වෙනවා මේ භාවනා ක්‍රම වලින්. එතකොට ඒත් එක්කම තමා ගත කරන කාලය ටිකෙන් ටික වැඩි කරනවා. එතකොට තමන්ගේ ජීවිතයේ සතුට ඊළඟට බාහිර දෙයක් මත යැපෙන්නේ නැහැ. තමන්ගේ සතුට තමා විසින්ම සකසාගෙන තියෙනවා. යාට කොහේ ගියත් යා ආලෝකයක් දැල්වගෙන වගේ යන්නේ. ਉਹ අනිත් දේවල් කරන්නේ තමන්ගේ යුතුයකම් විදිහට විතරයි කරන්නේ. අම්මා තාත්තට සලකන එක ගත්තත්, දරුවන්ට සලකන එක ගත්තත්, මේ ශරීරය ලස්සන තියා ගැනීම ගත්තත්, ඒ දේවල් ඔහු කරනවා. නමුත් ඔහු දන්නව මේ කරන දේවල් අවසානයේ දුකෙන් කෙලවර වෙනවා දන්නවා. දැන් බලන්න අපි ළමෙන් හැදුවත් ඒ ළමයා අපි කවදා හරි වෙන කෙනෙකුට දෙන්න වෙනව නේද? අපි ගයක් හැදුවත් ඒගේ කොච්චර ලොකුවට තිබුණත් කාලයක් යද්දී අපිට ඒගේ දර මුඩ තට්ටුට යන්න බැරි වෙනවනේ. අපේ ශරීර ලස්සනට තිබුණත් ටිකෙන් ටික මේක වියපත් වෙනවා. අපේ ළඟම ඉන්න ඥාතීන් බලන්න ටික ටික දුරබැහැර ප්‍රදේශවලට යනවා. කාලයකදී ඇලෙඩ වෙනවා. කාලයකදී මරණයටපත් වෙනවා. අපේ රැකියාව බලන්න. රැකියාව තියෙන කාලේ බොහෝම ඉතින් ආඩම්බරෙන් ඉන්න සමහර අය නේද? ඉහළ රැකියා කරන්න හැම සමහරට සිවිල් සේවය රැකියා කරන අය, විධායක ශ්‍රේණිය රැකියාවල්, අමාත්‍යාංශවල ඉහළ රැකියා කරන අය රැකියා කරන කාලේ ටිකක් ආඩම්බරෙන් ඉන්න තැනකට ගියත් වැඩිය කතා කරන්නේත් නැහැ අය. එක්සිකියුටිව් සර්විස් එකේ, සිවිල් සර්විස් එකේ ඉන්න අය. හැබැයි විස්රාම ගියාට පස්සේ කොහොමද? ඕ සමහර ආරක්ෂකංශවල ඉහළ අය ඒ රැකියාව කරන කාලේ බොහෝම උද්දාමයෙන් මාන්නෙන් ඉන්නේනේ. නමුත් ටිකෙන් ටික රැකියාව විස්රාම යන කිට්ටු වෙනකොට විස්රාම ගියාට පස්සේ අර තිමිච්ච දේවල් මුකුත් නැහැ ඊට පස්සේ. පිටායේ තියෙන ඇතැමිට ගෙදර කෙනෙක්වත් Taman ගැන පිළිගැනීමක් නැති වෙනවා. ඊට පස්සේ Tamanට සලකන්නේ අර නිලයට, බලයට, උගත්කමට නෙවෙයි Tamanගේ ගුණධම් ටිකට ඊට පස්සේ සලකන්නේ. මෙන්න මේක දන්න කෙනා ඉහළ රැකියාවක් කරත් ඔහු දන්න මේ රැකියාවට වඩා Tamanගේ නිලයට වඩා උගත්කමට වඩා අනිත් අය දිනා ගන්න ඕනේ ගුණධම් කියන එක ඔහු දන්නවා. අන්නේ නිසා ගුණධම් දිනු කරගන්න තමයි ඔහු වැඩිපුර උත්සාහ ගන්නෙ. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමන් මගේ තියෙන ලක්ෂණය තමයි බාහිර දෙයක් මත නෙවෙයි ඔහු යැපෙන්නේ. ඔහුගේ සතුට තමා විසින්ම තමා සම්පාදනය කරගෙන තියෙන ඇති කරගෙන තියෙන. එතකොට මේ සමත භාවනාවකින් අපි කුමන සමත කමඨහනක් කළත් විශේෂයෙන් අපි සම්මාදිට්ඨියෙන් යුක්තව නම් ඒක කරන්නේ අපි මෙතෙන්දී හුඟා කල්පනාකාරී වෙන්නට ඕන. දැන් සමහර අපි දැක්කහම සමහර දේශනා අහනකොට සමහරගේ චරිත දිහා බලනකොට කිසියම් කෙනෙක් ඉතාම තැම්පත්ව ගමන් බිම යනවා නම් ඒක ඉරියවක බොහෝ වේලාවක් වාඩි වෙලා තැම්පත් ඉන්නවා නම් අපි හුඟා පහදිනවා කෙනෙක් ගැන. ඒකත් හොඳ දෙයක් තමයි. හැබැයි මේකෙන් විතරක් කෙනෙක්ගේ දිනුවක් බලන්න බෑ. ඇයි ඒකට හේතුව ඒ එක අරමුණක නිහඬව කෙනෙක් හිටියත් යා S2 කර ලෝකයේ දෙස බලන විට ඔහු යථාර්ථවාදීව ප්‍රඥාවෙන් ඒ ලෝකයේ දෙස නොබැලුවොතින් ඔහුගේ හිතට රාගාදී කෙලෙස් දහම් ඇති වෙන්න පුළුවන්. ඔහුගේ හිත කලබලයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුදහමේ සමාධිය නෙවෙයි අවසාන බලාපොරොත්තු වශයෙන් කියන. මහා සාරෝපම චූල සාරෝපම කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඒ සූත්‍ර දෙකේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් සීලයෙන් නැත්නම් සමාධියෙන් විතරක් සෑහීමකට පත් වෙලා ඉන්නව නම් එත නැත්නම් හරියට අර ගහක අරටුවක් හොයාගෙන ගිහිල්ලා ගහේ පොත්ත විතරක් පිට පොත්ත විතරක් අරගෙන ඉන්න කෙනෙක් වගේ කියලා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට අපි සමත භාවනාවක් වඩලා හිත සමාධිමත් කරගත්තොත් අපි එතනින් නවතින්නේ අපි තවත් පියවරක් ඉදිරියට යනවා. මොකක්ද යන්නේ? ඔව්, ඒ හිත සමාධිමත් වෙච්ච ගමන්ම අපි මොකද කරන්නේ? ඊට පස්සේ ලෝක යථාර්ථය නෝනින් බලනවා. ඇත්තටම මගේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. හිත එක අරමුණකට තියාගන්න පුළුවන් එක දක්ෂතාවය. නමුත් ඒ දක්ෂතාවයේ දිගටම අපට අකණ්ඩව තියාගන්න බෑ. ඒක ඕන වෙලාවක පිරිහෙන්න පුළුවන්. ඒක හරියට ලයිට් එකක් පත් වෙලා තියෙන වගේ. ලයිට් එක ඕන වෙලාවක නිවිල යන පුළුවන්. හැබැයි ලයිට් එකක් පත් වෙලා තියෙන වෙලාවක අපි ලිපියක් ලිව්වොත් මොකද වෙන්නේ? ලයිට් ගියත්, කරන්ට් එක ගියත් අර ලියපු ලිපිය මැකෙනවද? ලියපු ලිපිය මැකෙන්නේ නැහැ. ලයිට් එකක් පත් වෙලා තියෙන වගේ තමයි සමත අරමුණකින් හිත සමාධිමත් කරලා තියෙන එක. අන්නේ ලයිට් එක පත් වෙනකොට ලියුමක් ලිව්වා වගේ මොකද්ද? විදර්ශනා වඩන එක. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා බලනවා. මොකද්ද මේ අනිත්‍ය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අනිත්‍ය කියලා ලෝකයේ කියන්නේ වෙනස් වීමට, කැඩෙනවා බිඳෙනවා කියන එකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. නමුත් බුදුදහමේ අනිත්‍ය කියන්නේ මීට වඩා ගැඹුරු දෙයක්. දැන් ඉංග්‍රීසි භාෂාවේ වචන දෙකක් තියෙනවා. එකක් තමයි changing කියන එක, අනිත් එක impermanence කියන එක. මේ දෙකම ඉංග්‍රීසි භාෂාවෙන් නම් යොදන්නේ වෙනස් වීමටමයි. නමුත් බුදුදහමේ මේ ඉංග්‍රීසි පද දෙක පාවිච්චි කරන්නේ පාලි පද දෙකකට. එකක් විපරිණාමය, අනිත් එක අනිච්ච කියන එක. විපරිණාමය කියන්නේ චේන්ජින් කියන එක, වෙනස් වීම කියන එක. ඒ වෙනස් වීම කියන එක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. විද්‍යාඥයොත් ඇටම් එක බෙදලා, ඒ කුඩා පරමාණුව බෙදලා, ඒක ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන ආදී බල දේව ශක්ති විශේෂයන් කියලා තේරුම් ගන්න තියෙනවා. එතකොට එතනින් තීරණය කළ තියෙන්නේ මේ චේන්ජින් කියන එක, වෙනස් වීම කියන එක. දැන් විද්‍යාඥයන් ඇටම් එක බෙදලා මේ කුඩා අංශුන් ශක්ති විශේෂයන් ඒව ක්ෂණිකව වෙනස් වෙන ශක්ති විශේෂයන් විතරයි කියලා කිව්වහම අපේ බොහෝ දෙනෙක් සතුටු වුණානේ. දැන් විද්‍යාවෙනුත් අනිත්‍යතාවය ඔප්පු කරයි කියලානේ. ඇත්තෙම කියනතුනි මේක බුදුදහම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන වෙනස් වීම බුදුහාඳුරෝ බුදු වීමේදී නෙමෙයි තේරුම් ගත්තේ. ඔය කියන විපරිණාමයේ බුදුහාමුදුරු තේරුම් ගත්තේ ගිහිගෙන් ඉක්මනට කලින්. අර ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැකලා සතර පෙර නිමිති දැකීමෙන් ඇතිවෙච්ච වෙනස මේක. ඒ වෙනස් වීම ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ලෙඩ වීම, මහලු වීම, කැඩිල බිඳල යන එක දුකක් කියලා කියන බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ. බුදුදහමේ තියෙක කියනවා ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ ආදී වශයෙන් කියලා තියෙනවා. ඒක දුක විතරයි. ඒක දුක සත්‍ය නෙවෙයි. දුක සත්‍යයට වඩා ගැඹුරු දෙයක්. ඒ මොකද්ද? බුදුදහමේ කියන අනිත්‍ය කියන එක ඉම්පර්මනන්ස් කියන එකයි. ඉම්පර්මනන්ස් කියන එකට චේන්ජින් කියන එක වගේ නෙවෙයි. මෙන්න මේක තමයි අපේ බුද්ධිමත් බව බලන ප්‍රධාන සලකුණ වෙන්නේ. එතකොට වෙනස් වීම විපරිණාමයේ චේන්ජින් එක කියන එක උපාද නිරෝධයක්. ඒක ඇතිවෙච්ච දෙයක නිරෝධයක් දකින්න එක. දැන් බාහිර රූපයක් තියෙනවා, මේක කැඩෙනවා බිඳෙනවා කියලා බලන එක. ඒකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. හටගත්තු දෙයක නිරෝධය. ඒ හටගත්තු දෙයක නිරෝධය දකින්න එක ඒක මාර්ගය. ඒක මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍ය කියන්නේ අනුත්පාද නිරෝධය කියන එක. බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට අභ්‍යන්තරයේම අවබෝධයක් ඇති කර ගැනීම. එන්නේ අභ්‍යන්තරයේම නිරෝධය බලන එකට තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ. ඉන්සයිට් මෙඩිටේෂන් කියන්නේ ඒක. ඉන්සයිට් කියන්නේ මේක. ඇතුළෙන්ම බලන එක. දැන් යම්කිසි කෙනෙකුට කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ තමන්ගේ පේන රූපය කැඩෙනව බිඳෙනව කියලා බලන්න පුළුවන්. මේ කණ්ණාඩියත් කැඩෙනව බිඳෙනව කියලා බලන්න පුළුවන්. ඒකට කියන්නේ උත්පාද නිරෝධය. අනුත්පාද නිරෝධය කියන්නේ මොකද්ද? මේ කණ්ණාඩියේ රූපය නිර්මාණය වුණේ මේ මොහොතේ. කණ්ණාඩියක් දර්පණයක් බාහිර තියෙනවා, රූපය මෙතෙන්ට ලඟ වෙනවා, ආලෝකය තියෙනවා. මේ හේතු ටික ඔක්කොම තියෙනකොට පෙරපස් නොවි අහොත්වා සම්බුතං හොත්වාන භවිසති කියපු ආකාරයට පෙර නොතිබී මේ මොහොතේ රූපය නිර්මාණය වුණා කියන එක. එක හේතුවක් කරයන් වෙච්ච ගමන් මේ කොලයිට් එක ඔෆ් කරොත් රූපය නොපෙනී යනවා. කණ්ණාඩි අනිත් පැත්තට හැරුවොත් රූපය නොපෙනී යනවා. කණ්ණාඩි ඉස්සරහින් එක නයන් වුණත් රූපය නොපෙනී යනවා. ඒ නැති වෙන්නේ පෙර පසු නොවීම නැති වෙනවා. ඇති වෙනවා නම් ඒ මොහොතේම ඇති වෙනවා. නැති වෙන එකත් ඒ මොහොතේම නැති වෙනවා. නැති වෙන්නේ කිසිම දෙයක් ඉතුරු නොවි. කණ්ණාඩියේ පේන රූපේ නැති වුණා නම් පිටපස්සට ගිහින් බැලුවට ආයෙ තියෙන්නේ නැහැ ඒක. දැන් කුඩා සත්ත්වයම සුරසල් සතුන් එහෙම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඒකට තට්ටු කරලා පිටපස්සට ගිහලා බලනෝනේ. එයා හිතන්නේ පිටපස්සේ මෙයා ඉන්නවා කියලා. ඒ කියන්නේ උත්පාද නිරෝධය ඔහු බලන්නේ. එතකොට අනුත්පාද නිරෝධය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුව විස්තර කරපු නිරෝධය මොකද්ද? බුදුහාමුදුරුව දේශනා කරමු නිරෝධය තමයි මෙන්න මේ රූපය නිර්මාණය වෙන්නේ මේ මොහොතේ. පෙර පසු නොවේ මේ මොහොතේ නිර්මාණය වෙන්නේ. ඒක හේතු ඇති කලින් හට ගන්නවා. හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ. අපි නිතරම උදාහරණයක් හැටියට මේ ශබ්දය කියනෝනේ. මේ දැන් මේ ශබ්දයක් ඇහෙනකොට මේ ශබ්දේ මේ මොහොතේ හටගත්තේ. එතකොට මේ හේතු ටිකක් එකතු වෙන තැන තමයි මේ ශබ්දය හටගත්තේ. ඒතර මේ කලින් තිබෙන මේ ශබ්දෙ මෙතෙන්ට ආවෙ නැහැ, මෙතනින් අනාගතයට යන්නේත් නැහැ. ඒ වගේමයි හේතු ටික නිසා ශබ්දය ඇති වුණා. එක හේතුවක් හරි නැති වෙච්ච ගමන්ම අර ඵලයක් නැති වෙලා ගියා. ඒ විතරක් නෙවෙයි, හේතු වලින් හටගත්තු ඵලය හේතු වලට අයිති නැහැ. දැන් මේ ශබ්දය මේකට අයිතිත් නැහැ, මේ භාජනයට අයිතිත් නැහැ, මගේ කනට අයිතිත් නැහැ, සෝත විඤ්ඤාණයට අයිතිත් නැහැ. හැබැයි එක හේතුවක්වත් නැතුව මේ ශබ්දය නිර්මාණය වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි බුදුදහමේ කියන අනිත්‍යතාවය. අන්නේ වගේ තමයි අපි ඇසෙන් රූපයක් දකිනකොට මේ ඇස අනිත්‍යය කියන්නේ මේ මොහොතේ රූපය ආදී හේතු ඇති කල්ලි තමයි මේ ඇස හටගන්නේ. ඇස විතරක් නිකන් හටගන්නේ නැහැ. ඇස හටගන්න තව හේතු ගානක් තියෙනවා. ඇස සජීවී වෙන්නේ රූපයක් තියෙන ස්ථානයක. ඒ රූපය පේන්නේ රූපයේ තියෙන ස්වභාවය අනුව නෙවෙයි, තමන්ගේ ඇසේ පෙනීමේ ශක්තිය අනුවයි රූපය තිරෙන්නේ. දැන් අපි හිතන් ඉන්නේ බාහිර රූපයක් තියෙනවා නම් ඒ රූපය ඕනම කෙනෙකුට ඒ විදිහටම බලන්න පුළුවන් කියලා තමයි අපි හිතන් ඉන්නේ. ඒක ඇත්තද? දැන් අහසේ අපි කියමු තාරකාවක් තියෙනවා. දැන් කීප දිනක් ඉඳගෙන මේ තාරකාව දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉනකොට එක්කෙනෙක් කණ්ණාඩියක් දාගෙන එනවා. ඉතාලම සියුම්ව බලන්න පුළුවන් කණ්ණාඩියක් දාගෙන එනවා. එයාට තාරකාව පේන්නේ කොහමද? එයාට පේන්නේ ගැලැක්සියක් විදිහට පේන්නේ. ඉතාලම සියුම්ව පේන කණ්ණාඩියක් තමයි මෙහෙම දාගෙන ඉන්නේ. එතකොට ඇත්ත එක මොකක්ද? අර තාරකාවද ගැලැක්සියද? ඔව් ගැලැක්සියක් බලන කෙනා තවත් සියුම් කණ්ණාඩියක් අරගෙන එනවා. එක ගැලැක්සියක් නෙමෙයි ගැලැක්සි මිලියනයක් තියෙන එකක් පේන්නේ කියලා. එතකොට කවුද ඇත්ත? එතකොට සත්‍ය කියලාවත් අසත්‍ය කියලාවත් දෙයක් නැහැ. ඒක තීරණේ වන්නේ තමන්ගේ ඇසේ පෙනීමේ ශක්තිය අනුව. ඒකත් පෙරපසුනදී ඒ මොහොතේ හටගන්න. එකම දෙයක් බැලුවත් ඒක තීරණේ වන්නේ තමන්ගේ වර්තමාන මානසිකත්වයට අනුව. පෙනෙන දේ සමාන වුණත් ඒ පෙනෙන දේ බාහිර දේ නෙවෙයි තමන්ට ඒ අවබෝධය එන්නේ සැප හෝ දුක එන්නේ තමන් බලන විදියට. දැන් අපි කියමු යම්කිසි රසවත් ආහාරයක් තියෙනවා කියලා මෙතන. අපි කියමු වතුර වේදුරක් තියෙයි කියලා මෙතන. වතුර වේදුරක් තියෙනකොට මට දැඩි වතුර තිය භාසයක් තියෙනවා මේ වෙලාවට. එතකොට මට හරි ආසය අර වතුර වේදුරට නේ දැක්ක ගමන් සන්තෝෂයක් එනවා නේ. හැබැයි මම වතුර හොඳට බීපු වෙලාවක මම ඒක දැක්කොත් මොකද වෙන්නේ? අර ආසාව තමන්ට නෑ. එතකොට පුද්ගලෙන් දෙන්නේ අතර වෙනසක් නෙවෙයි. එකම පුද්ගලයා ගත්තත් ඒ මානසිකත්වයේ ඒ වෙලාවේ මානසිකත්වය අනුව ඒ රූපෙන් දෙන අත්දැකීම වෙනස් වෙනවා. මෙන්න මේකට තමයි අහොත්වා සම්බුතං හොත්වාන වේසති කියන්නේ පෙර නොතිබී හටගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධනවා කියන්නේ මේක. මෙන්න මේක තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. එතකොට ඇස අනිත්‍යයි කියන්නේ මේ ඇස ඒ මොහොතේ තමන්ගේ කර්මයට අනුව කර්මය අවිද්‍යාව තෘෂ්ණාවාදී හේතු ටික නිසා නිර්මාණය ඒ මොහොතේ නිර්මාණය කළ දෙන ඇස තමයි මේ තියෙන්නේ. ඒ ඇසට සාපේක්ෂව තමයි රූපය පේන්නේ. අභ්‍යන්තර කර්මය වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඇස වෙනස් වෙනවා. දැන් ඇස මේ මොහොතේ තියෙන විදිහට මිනිස්සුන් විතරයි පේන්නේ. බැරි වෙලත් කර්මය වෙනස් වුණොත් මෙතන ඉන්න ප්‍රේතයන් භූතියෝ ටිකක් පේන විදිහට ඇස වෙනස් කරනවා. මෙතන ඉන්න දෙවියෝ ටික පේන විදිහටත් ඇස වෙනස් කරනවා. එතකොට මේ යථාර්ථයේ බාහිර තියෙන දේ නෙවෙයි ඒ මොහොතට අනුව මේ මනසින් නිර්මාණය කළ දෙන ඉන්ද්‍රිය වලට සාපේක්ෂවයි මේක තමයි ලැබෙන්නේ. එතකොට මේ ආයතන වලිනුත් නියමදී හඳුනා දෙනව නෙවෙයි ඒකත් වෙන්නේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුව තමා හිතන විදිහට තමයි මේක හටගන්නේ. එතකොට මෙන්න මේක දැකීම තමයි අර සමත භාවනාවකින් හිත දිනු කරලා ඒ සමත භාවනාවෙන් පාලනය කරන්න බැරි ටික ඒ දුක් ටික ඊළඟ දුක් ටික නිරෝධ කරන්නේ මෙන්න මේ අවබෝධයෙන් මෙන්න මේ සත්‍ය තේරුම් ගැනීමත් එක්ක. එතකොට මේ සත්‍ය සුතමේ ඥානෙ වශයෙන් අපි අසා දැනගන්නට ඕන. ඒ දැනගන්න අසා දැනගන්න දේ අපි චින්තාමය පඤ්ඤා විද්‍යට නිතර නිතරම හිතන්න ඕන. ලෝකේ සිද්ධ වෙන්නේ මේකයි කියලා. නිතරම බලන්න ඕනේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි. ඒ කියන්නේ මේ ඇස මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක්, රූපය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක්, චක්කු විඤ්ඤාණය හටගෙන නිරුද්ධ වෙනවා, චක්කු සංපස්සය ආදී මේ හැම හේතුවක්ම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒක තවත් ගැඹුරට ගියාම එයා රූපයක් දකිනකොටම මොකද්ද ඔහු තේරුම් ගන්නේ? ඔහු දන්නව මේ මොහොතේ දකින රූපය මේ දැන් පේන රූපය නෙවෙයි. මේක මීට ඉතාම ස්වල්ප මොහොතකට කලින් ඇසෙන් ගත්තු මේ අරමුණ දැන් මේ මනසිනුයි මේක තේරුම් ගන්නේ කියලා දකිනවා. දකිනකොටම මොහුට එන අවබෝධය තමයි අනුත්පාද නිරෝධය කියන එක. අර ඈත ආකාශයේ තාරකාවක් දකිනකොට ඔහු තේරෙනවා නම් මේ තාරකාව මීට වසර ගානකට කලින් විනාශ වෙලා කියලා. ඔහුට ඒ බාහිර දේ ගැන කිසිම ආසාවක්වත් ගැටුමක්වත් හටගන්නේ නැහැ. අන්නේ අවබෝධයම තමයි අපට ලැබෙන්නටත් ඕන. යම්කිසි රූපයක් දකිනකොටම, ශබ්දයක් අහනකොටම, නාසයට ගඳ සුවඳක් දැනෙනකොටම, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් දැනෙනකොට මොකද වෙන්නේ? ඔහු දකින්න මේක නිරුද්ධ වෙච්ච එකක් දකින්න කියලා මේ. නිරුද්ධ වෙච්ච එකක් කියලා දකිනකොට අන්නේ ඉක්මනින්ම අවබෝධය තිබුණනම් දැකපු පමණට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක මුලින් ප්‍රත්‍යඥාන මට්ටමේ ඉඳලා වේගෙන් පුහුණු කළ තියෙනවා නම් ඇට ඉක්මනින්ම අවබෝධය ලබන්න පුළුවන්. වැඩි වේලාවක් ඔහු මුලාවටපත් වෙන්නේ නැතුව ඉතාම ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් ඒක පුද්ගලෙක් වශයෙන් ඉනවා නම් ඔහුට තවත් ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. රහත් භාවයට පත් වුණාම මොකද වෙන්නේ? පෙරපසු නොවි ෂණිකව බලනකොටම දන්නවා. දැන් අපි කණ්ණාඩිය ළඟට යනකොටම අපි දන්නෝනේ මේ මොහොතේ රූපේ නිර්මාණය වුණේ කියලා. දැන් අපි මුහුණ බලන කණ්ණාඩිය ළඟට යන්න කලින් අපි හිතනවද මගේ රූපය එතන තියෙයි කියලා? නෑ නෑ නේ. හැබැයි අපි ගෙදරට යනකොට කොහොමද? ගෙදර තියෙනවා කියලා හිතන් යන්නේ නේ. එතකොට අපි කණ්ණාඩියට ළඟේ කණ්ණාඩිය ළඟට යන එකයි ගෙදරට යන එක අතර වෙනසක් නෑ. අපි එනකන් සම්මුති සත්‍ය විදිහට තියෙන ගෙදරක් ඒක නෑ කියන්නේ නෑ මේ. සම්මුති ලෝකයක් තියෙනවා. හැබැයි පරමාර්ථ ලෝකෙට ගියොත් ඒගේ කියන එක නිර්මාණය වෙන්නේ අපේ ඉන්ද්‍රිය හයෙන් එහෙකින් අපි ඒක ස්පර්ශ කරන මොහොත. ඒක ඇසින් දකින්නම ඕනේ නෑ. ඒක හිතින් දැකලා මේ මොහොතේ තිය කියලා හිතුවත් ඒතර කණ්ණාඩිය ළඟට ගියා වගේ අපිට කණ්ණාඩි හයක් ඔය වෙලෙත් තියෙනවා. එකක් නෙවෙයි. මොකද කණ්ණාඩි හය. ඇස, කන, නාසය আদি මේ කණ්ණාඩි හය. මේ කණ්ණාඩි හයෙන් එහෙකට ගියහම තමයි අපි මේක තියෙනවා කියලා කියනවා. එතකොට ඇත්තටම අපේ තියෙන අනවබෝධය තමයි අපි හිතන් ඉන්නේ මේ කණ්ණාඩි ළඟට නොගියත් මේක තියෙයි කියලා. දැන් අපි හිතනවා නම් තමන් කණ්ණාඩි ළඟට නොගියත් තමන්ගේ පින්තූරේ කණ්ණාඩිය තියෙයි කියලා. අන්න ඒ වගේ තමයි අපි හිතන්නේ අපි gedara gana sihin nokara hitiyat gedara tiye kiyala අපි හිතන්නේ. අන්න ඒ නිසා තමයි ඕන වෙලාවක අපට gedara sihikala නැවත gedara ti yanna පුළුවන්කම තියෙන්නේ. අපට මේ ශරීරය යන්න බැරි වුණොත් මොකද වෙන්නේ? බැරි වෙලාවන. මරණාසන්න මොහොතේ අපට ඒක මතක් වෙනකොට මේ කයින් යන්න බැරි නම් මොකද වෙන්නේ? ඔව්, මනසින් යනවා ඊට අනුරූප තැනක. ඒ gederama නැතුණත් ඒ gederata අදාළ ඒ කර්මෙ විඳින පුළුවන් තැනක ඉපදෙනවා අපි. ඒක තමයි නැවත භවයට යනවා කියලා කියන්නේ. මේක තමයි භවය කියලා කියන්නේ. භවපච්චය ජාති කියන්නේ මේකයි. මේ භවය තියෙනවා නම් අපි නැවත ජාතියකට යන්නට සියලුම සුදුසුකම් තියාගෙන ඉන්නේ. අපි කරපු කුසල කර්ම ශක්තියේ උපකාරයත් එක්ක සුගතියට යන්න පුළුවන් මට්ටමේ දැන්ට හදාගෙන ඉන්නේ. හැබැයි තින් පල්ලි හැටුණා තෝණලාක වැටෙන්න පුළුවන්. එතකොට බුදුදහම කියලා කියන්නේ මොකක්ද එහෙනම්? බුදුදහමේ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? ඔව්, මේ සංසාරික සර්කල් එකෙන්ම නිදහස් වෙන මාර්ගය. මොකක්ද ඒ මාර්ගය? ඒ තමයි ඕනම අරමුණක් සිතනකොටම තමා දන්නව පෙරපසු නොවි මේ මොහොතේ මේක හටගෙන නිරුද්ධනා කියලා දකිනවා. මේ මොහොතේ ඇත්තටම නිරුද්ධ වෙන්නේ මනසයි ධර්මාලම්බනය දෙකෙන් මනෝ විඥානය හටගෙන නිරුද්ධ වෙන්නේ. ඒකට මුල් වෙච්ච අර කලින් දැකපු රූපයේ කලින්ම නිරුද්ධ වෙලා කියලා දකිනවා. එතකොට අපි විදර්ශනා වඩන්නේ කොහොමද? වඩන්නේ අපි නිතරම අර අතීතයේ නිරුද්ධ වෙච්ච ඇස රූපයේ චක්කු විඥානය නිරුද්ධ කියලා අපි බලන්නේ. ඒක තමයි අපේ ප්‍රැක්ටිස් එක. ඒක තමයි අපිට පුහුණු කරන්න තියෙන්නේ. ඒක පුහුණු කරනකොට මේ බාහිර රූපයක් අපට නිර්මාණය වෙන්නේ නැහැ. තමන්ට බාහිර දෙයක් ගැන අවබෝධය ලබන්න පුළුවන්. අවබෝධය ලබනකොටම තමන් දන්නවා මේ හේතු ටික මේ බාහිර පෙනුනට පේන්නේ මේක නව කර්ම විදියට මේකේ පසුබිම තියෙන ඇතුලේ කියලා දන්නවා. කණ්ණාඩියක් ළඟට යනකොටම තමන්ට රූපේ පේන කණ්ණාඩිය. කණ්ණාඩිය බලලා කොණ්ඩේ පීර ගන්නත් පුළුවන්, පීර දා ගන්නත් පුළුවන්. ඒක නෙමෙයි වරද. වරද මොකද්ද? බැරි වෙලාවත් කණ්ණාඩියේ තියෙන රූපේ කොණ්ඩේ පීරන්න ගියොත් තමයි ප්‍රශ්නේ. කණ්ණාඩියේ තියෙන පින්තූරෙට පීර දාන ගියොත් තමයි ප්‍රශ්නේ. එතකොට අපි දන්නවා කණ්ණාඩි ඉස්සරහට ගිය ගමම්ම රූපේ මේ පැත්තේ තියෙන කියලා. අන්නේ අවබෝධයම තමයි අපිට තියෙනටත් ඕන. කවුරු හරි බණිනකොටම Taman තීරුම් ගන්න මේ බැනුම Tamanගේ අභ්‍යන්තරයෙන් මේක තීරුම් ගත්තේ. ඒක තේරුම් ගන්න වෙලාවන විට අර ඇසෙන් දැකපු රූපයත් නිරුද්ධ වෙලා, ඒ ශබ්දයත් නිරුද්ධ වෙලා, චක්කු විඥානයත් සෝත විඥානයත් නිරුද්ධ වෙලා ඒක තමා බැනුමක් වශයෙන් ගත්තේ තමන්ගේ හිතෙන් කියලා තමන් දකින්න දක්ෂ වෙනවා. දැක්ක ගම මොකද වෙන්නේ? එයාට අමුතුවෙන් ආයි මෛත්‍රී භාන වඩන තරම් අධ්‍යක් ඉතුරු වෙන්නේ. මේ මෛත්‍රී භාවනා මසුබේ දෙක වඩන්න ඕන. දේශිරාගේ අඩු වෙන ඒ ප්‍රාථමික මට්ටමේ මාර්ගයේ විදියට මාර්ග සත්‍යයට යනකොට අපට බාහිර දෙයක් ගැන අනිත්‍යතාවයක් බලන් දෙයක් ඉතුරු වෙන්නේ. බාහිර දෙයකට අපි මෛත්‍රිය වඩනවා නම් බාහිර දෙයක අපි අනිත්‍යතාවය බලනවා නම් බලන්නේ අපි මොකද්ද? ඒත් උත්පාද නිරෝධයම බලන්නේ. මේ තේන රූපය එක තත්පරයකට කෝටි වාරයක් කැඩි කැඩි යනවා කියලා අපි බැලුවොත් ඒකත් මාර්ගයේ මිසක් මාර්ග සත්‍ය නෙවෙයි. මොකද මේ කැඩෙන බිඳෙන එක මාර්ග සත්‍ය නම් විද්‍යාඥයොත් නිවන් දකින්නවා. ඇයි යාලා අපටත් වඩා හොඳට ඉතාම සියුම් උපකරණ වලින් ඉතාම සුළු මොහොතකින් මේක ඇටම් එක පරමාණු වෙනස් වෙන ආකාරය දකින්නවා. එහෙනම් මේ අනිත්‍යතාවය නම් සබ්බේ සංඛාර අනිච්චා ඒ සමග්ගෝ විසුද්ධියා කියන එක අනිත්‍ය බලන එක නිවනට මග නම් එහෙනම් විද්‍යාඥයෝ අපටත් කරින් නිවන් දකින්නවා. එහෙම වෙන්නේ මේක උත්පාද නිරෝධය බලන එක මේක හට ගැනීමක නිරෝධය බලන එක. එතකොට බුදුදහමේ මොකද්ද කියන්නේ? මේ රූපය නිර්මාණය වෙනකොටම මේක අභ්‍යන්තරයෙන් නිර්මාණය වෙන මේ මුලින් දැකපු රූපයත් ඇස චක්කු විඥානයත් නිරුද්ධ වුණා කියලා දකින එක තමයි බුදුදහම කියලා කියන්නේ. ඒ දකින මනසත් දිගට යන එකක් නෙවෙයි. ඒ මනසත් මේ මොහොතේ හේතුඵල නිසා හටගෙන ඒ මනෝ විඥානයත් මේ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා දකින එක. ඒ දකින්න දකින්න මොකද්ද වෙන්නේ? තමන් උපේක්ෂාවටපත් වෙනවා. ඇලීම් ගැටීම් දෙක එන්නෙම තමයි අඩු වෙනවා. එතකොට බුද්ධ ශාසනයකින් ප්‍රතිඵල ගන්නවා කියන්නේ මොකද්ද? මෙන්න මේ අනිත්‍යතාවය දකින්න පුළුවන් විදිහට මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්මයේ අහන ධර්මය නැවත නැවතත් චින්තාමය ප්‍රඥා විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. මේක බන අහල විතරක් ගියට හරියන්නේ නැහැ. මේ අහපු දේ නැවත නැවතත් මෙන්න මේකයි තමන්ගේ ජීවිතේට වෙන්නේ කියන එක සීකරන්න ඕන. හැම දෙයක්ම බලන විට මෙන්න මේ යථාර්ථය තමන්ගේ මේ ලෝකේ තියෙන කියලා බලන්න ඕන. ඊළඟට මෙන්න මේ අවබෝධය ස්ථාවර කරගන්න සමථ විදර්ශනා භාවනා දෙක වඩමින් භාවනාවේ පඤ්ඤා විදිහට දිනු කරන්න ඕන. මෙන්න මේකේ අඛණ්ඩව හිටියොත් තමයි තමන්ගේ ජීවිතේ වෙනසක් වෙන්නේ. හැබැයි මේක වඩන්න නම් අපේ ජීවිතේට වෙන්නේ මේකයි කියන එක හරියටම දැනගන්න ඕන. නැත්තම් බෑ කරන්න. මේකටයි කියන්නේ ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. බුදුහාමර දේශනා කරන මම දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ ශේ ක්‍රීම දේශනා කරන්න කියලා. මේ සිදුවෙන්නේ මේකයි කියලා කලින් අසහා දැනගන්නට ඕන. මාර්ගයේ ගියාට පස්සේ ප්‍රතිඵලය පේනව නෙවෙයි. මාර්ගයේ යන්න කලින්ම හරියට රිසල්ට් එක බලලා චෙක් කරලා යන්න ඕන. Google එකේ map එක බලලා යනවා වගේ යන්න ඕන. වාහනෙට නගින්න කලින් හරියට address එක navigator එකට දාගන්න ඕන. නැත්නම් නැගලා මන් drive කරන් යනකොට destination එක හම්බ වෙනවා කියලා ගියාට වැඩක් නැහැ. කලින්ම තමන් දැනගන්න ඕන තමන් අවසානයේදී කුමක්ද ප්‍රතිඵලය කියලා දැනගන්නට ඕන. මොකද්ද ප්‍රතිඵලය? අනුත්පාද නිරෝධය තමයි තමන්ගේ රිසල්ට් එක, ෆයිනල් ගෝල් එක කියලා දැනගන්න ඕන. මේක තමයි ගමනාන්තය, මේක තමයි ඩෙස්ටිනේෂන් එක. එතකොට මෙන්න මේ ගමනාන්තය දැනගත්තොත් ඒකෙනා එයා කරන හැමදේම කරන්නේ මෙතෙන්ට යන. යා රැකියාවක් කරත් කරන්නේ මෙතෙන්ට යන. යා දරුවෙක් පෝෂණය කරත් කරන්නේ මෙතෙන්ට යන. යා වාහනයක් ගත්තත් කරන්නේ මේකට. යා අම්මට තාත්තට සලකන්නේත් මේකට. යා අසරණ කෙනෙකුට දානයක් දෙන්නෙත් මේකට. ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නෙත් මේකට. මේ හැමදේම මෙතෙන්ට යන යා කරන්නේ. නමුත් බාහිරින් බලන කෙනාට මොකද්ද පේන්නේ? මෙයා ලොකු වාහනයක් පාවිච්චි කරනවා, මෙයා රැකියාවක් කරනවා. මෙයා ව්‍යායාම සඳහා ඇවිදින්න යනවා, මෙයා පාටියකට යනවා. ඕක තමයි බලන කෙනාට පේන්නේ. හැබැයි මෙයාගේ අභ්‍යන්තර ලෝකෙ වෙනම ලෝකයක්. එතකොට මෙයා කරන දේෙන් විතරක් අපට තීරණය කරන්න බෑ. මෙයා තමයි ස්වාමින් වහන්සේට දානය පූජා කරනවා. දානය පූජා කරනකොට කෙනෙක් අහනවා ඔයා මේ දානය පූජා කරන්නේ ඇයි කියලා. එයා කියනවා මම මේ නිවන් දකින්නේ දානය පූජා කරන්නේ කියලා. මේක දැකලා තවත් කෙනෙකුත් ඇවිල්ලා කියනවා හාමුදුරන්ට දාන ටිකක් දෙන්න ඔයාත් නිවන් දකින්න කියලා. ඔහු නිවන් දකින්නවද? ඔහු ඊට පස්සේ දානය දීලා ඔහු බලාපොරොත්තු වෙන හාමුදුරන්ගේ කීර්තිය බලාපොරොත්තු වෙන හාමුදුරන් මට ගුණ කතන ටිකක් කරන්න මං හොඳයි නේද එහෙම කියලා අහනවා. නමුත් අර දාන දෙන කෙනා මොකද්ද මේකේ නිරෝගීතාවය ලැබලා හාමුදුරන්ගෙන් අවවාද අනුශාසන ලැබලා අර ගමනාන්තයට යන තමයි මේ දාන ටික ඔහු දුර ඉඳන් මේ අරන් ආවේ. ඔහුට ගුණ කතන කරත් එකයි නොකරත් එකයි. ඔහුට පූජා කරපු දානේ ස්වාමීන් වහන්සේ වැළඳුවත් එක නැතුණත් එක ඔහුට ඒක අදාළ නැහැ. ඔහු පූජා කරනකොටම ඔහු කුසලයේ සිද්ධ කරගෙන තියෙනවා. නිකන් සරල උදාහරණයක් අරේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතර කියන හොඳ උදාහරණයක් මනට නිකන් හරිම වැදගත්. එක කෙනෙක් කුඹරක් කොටනවා. කුඹර කොටනකොට තව කෙනෙක් ඇවිල්ලා අහනවා මොකද ඔයා කුඹර කොටන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම මේ ගෙයක් හදන්න කියලා. මම මේ කුඹර කොටන්නේ ගෙයක් හදන්න කියලා. එක්කෙනෙක් කුඹරක් කොටන මොකද්ද? කුඹර කොටනකොට කෙනෙක් ඇවිල්ලා අහනවා ඇයි කුඹර කොටන්නේ කියලා. මෙයා කියනවා ගෙයක් හදන්න කියලා. ඒක ඇහුවට පස්සේ තවත් කෙනෙක් එයාත් උදැල්ලක් අරන් ගිහලා එයාත් කුඹර කොටනවා. එයා කුඹර කොටලා අහනවා කොහොම නෑ නේ ගේ නෑ නේ කියලා. එතකොට බලන්න දෙන්නගේ වෙනස පොඩ්ඩක් බලන්න. අර මුලින් කුඹර කොටපු කෙනා කුඹර කොටල ගයක් හද නැහැ කියලා කිව්වේ ඇයි? ඔව්, දන්නවා කුඹර කොටලා ඊට පස්සේ බීජ වපුරලා ඒ ටික බලාගෙන පොහොර ආදී වතුර දාලා ඒක අස්සන අරගෙන ඒක විකුණලා ඒක මුදල් කරලා ගයක් හදනවා කියන කේ ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි අරක කරන්නේ. අනිත් කෙනා කොහොමද? ඔහු හිතන් ඉන්නේ කුඹර කොටපු ගමම්ම ගේ හදනවා කියලා. අපිත් අන්නේ වගේ මල් පූජා කළ නිවන් දකින්න පුළුවන් කියලා හිතන්නේ තන්නේ වගේ. ස්වාමීන් වහන්සේලාට දානය පූජා කළ නිවන් දකින්න පුළුවන් කියලා හිතන්නේ එහෙමයි. ඒම අපට සුගතිගාමි වෙන හේතු වෙනවා. නමුත් නිවන් දකින්නේ උපනිශ්‍රය වෙන්නේ මෙන්න මේ අවබෝධයත් එක්ක කරන කෙනාට. ඒ නිසා බුදුහාඳුරෝ නිතරම අවධාරණය කළා සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා. සම්මා දිට්ඨිය නිතරම මුලින් යන්නට ඕන. Right understanding is first. Right understanding is front කියලා. එතකොට දැන් මේකටම තමයි අපි ඇත්තම කියන්නේ. අපි නිතර සිංහල උදාහරණයක් තියෙන්නේ. අර මේ කළුව මාර්පණ ගියා වගේ කියලා. ගෙදරක වැඩ කරපු මිනිහෙක් හිටිය කළුව කියලා. ටිකක් මෝඩ පහේ මිනිහේ. ඒ මිනිහට ගෙදර ස්වාමිය කිව්වා කළුව හෙට උදේම මාර්පණ ගිහිල්ලා යන්න ඕනේ කියලා. උදේම යන්නේ නැගිටලා බලනකොට මිනිහේ නැහැ. මෙන්න හවස් වෙලා බලනකොට දාඩිය දාගෙන එනවා මේ. කොහෙද ඔබ ගියේ? ඉතින් ඔබතුමා කිව්වනේ මාරපණ ගිහලා මාගේ මාරපණ ගිහලා ආවා කිව්වා. දැන් මොකකටද යන්නේ මොනවද කරන්න ඕන මුකුත් අහගත්තේ නැහැ. යා හිතුවේ ගිහලා එන්න ඕනේ කියලා. ඒතර මෙන්න මේ වගේම තමයි අපි වෙනතන අපට මෙන්න මේ අවබෝධය ඉතාම පැහැදිලිව තියෙනට ඕන. මේ නිසාම තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ අවවාද අනුශාසනා ගත්ත අය භාවනා කමටහන් ගත්ත අය ඒ අය භාවනා කමටහන් අරගෙන ගියා ගියාමයි නිවන් දැකලා එහෙම පිරුණ පෑවා. සමහර අය නැවත ඇවිල්ලා බුදුහාමුදුරන්ට තමා මාර්ගඵල ලැබුවා කියලා සඳහන් කළා. සමහර අය වෙනත් වෙනත් කරදර නිසා බුදුහාමුදුරු හමු වෙන්න ආවා. හැබැයි මාර්ගය ගැන ඔවුන් බොහෝ විට සම්පූර්ණ මැප් එක අරගෙන තමයි ගියේ. ඒ නිසා අපි මාර්ගයේ පටන් ගන්නකොට සම්මා දිට්ඨිය මුලින් තියෙනවා. අවසානයේ දක්වාම දැනගන්න ඕනේ මේක. දැන් නැවිගේටරේට අපි ඇඩ්‍රස් එක දානකොට ඉස්සෙල්ලාම දාන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම දාන්නේ හවුස් නම්බරය. යන අවසානයේ මේ දාන්නේ. ඊට පස්සේ ස්ට්‍රීට් එක. ඊට පස්සේ සිටි එක. ඊට පස්සේ ස්ටේට් එකයි සිප් කෝඩ් එකයි දාන්නේ. හැබැයි අපි වාහනේ පදවනකොට කොහොමද? වාහනේ පදවනකොට ඉන්න තැන ඉඳන් තමයි යන්නේ. අර හවුස් නම්බරය ඉඳන් නෙවෙයි ඩ්‍රයිව් කරන්නේ. ඩ්‍රයිව් කරන්නේ තමන් ඉන්න ගෙදර ඉඳලා. අන්න ඒ වගේ තමයි අපි නිවන් මඟ දැනගන්නකොට අවසානයේටම දැනගෙන තියෙනවා. හැබැයි තමන් යනකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලයෙන් පිහිටලා තමයි සමාධි ප්‍රඥාව වඩන්නේ. එතකොට අපේ සිහිනේ මොකද්ද? අපේ ගමනාන්තය මොකද්ද? කවදා හරි දවසක ඇසට රූපයක් පේනකොටම ඒ පේන රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් Taman දකින්නේ. ඒ දකින රූපය Taman දකින්නේ මනසින්. ඒ මනසින් දකින වෙලාවේදී හටගන්න ස්කන්ධ පංචකයත් ඒ මොහොතේ පෙරපසුන වී නිරුද්ධ වෙනවා කියලා දකින දැක්ම තමයි අපට දුක නිදහස් වෙන අවසාන ගමනාන්තය කියලා තමයි මුලින් අසා දැනගන්න. ඒක දැනගෙන හෝ සමථ භාවනා වඩනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසතිය වඩවඩ අරක සිහි කරනවා. මේ ගමන යන හේතු වෙන විදිහට හොඳට කායික වාචික සංවරය ඇති කරගන්නවා. සිල්වන්ත වෙනවා. මේ සිල්වන්ත ජීවිතය ගත කරන්න පහසු වෙන දානේ පූජා කරනවා. අම්මට තාත්තට සලකනවා, රැකියාව හොඳට කරනවා, යුතුයකම් ටික හොඳට කරනවා, මග තොටේදි ගැටුම් ඇති කරගන්න ටිකක් ඉවසනවා. මේ ඔක්කොම කරන්න ඇතෙන්ට යන්න. මොකද තමන්ගේ හිතේ ලොකු ආධ්‍යාත්මික ඉලක්කයක් තියෙනවා. දැන් අපි බස් එකේ යනකොට කවුරු හරි පොඩි දෙයකට අපි රණ්ඩු වෙන්නේ නැහැ නේද? රණ්ඩු වුණොත් අපිට ගමනාන්තයට යන්න බැරි වෙනවා. එක්කෝ පොලිසියට යන්න වෙන්නේ. ඒ නිසා අපි එතෙන්දි පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. අන්නේ වගේ තමයි අපි එදිනෙදා ජීවිතවලදී ඒ කරදර කම්කටොළු අඩු කරගන්න විදියට තමයි අපි සිල්වන්ත වෙන්නේ. එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න ටික निराකරණය කරන තමයි අපි යුතුයකම් ටික හොඳට කරන්නේ. සිංහලවාද සූත්‍රය සඳහන් කරන්නේ දරුව විදියට, දෙමව්පිය විදියට, ස්වාමි බහර යමන් විදියට, රැකි රක්ෂා කරන ස්ථානයේ ස්වාමියන් සහ සේවකයන් විදියට ඒ යුතුයකම් ටික හොඳට කරන්නේ අපි. ඒක හරියට නොකරොත් අපිට රැකියාව කරගන්න බැරි වෙනවා. රැකියාව නොකරොත් මේ බිල් ටික ගෙව ගන්න බැරි වෙනව නේද? දරුවන්ගේ වැඩ ටික කරගන්න බැරි වෙනව අපට. ඒ නිසා අර ටික ඔක්කොම පහසුවෙන් කරගන්න තමයි මේ මහන්සියෙන් වැඩ කරන්නේ. වාහනයක් ගන්නේ අයිය අපි. වාහනයක් ගන්නේ පහසුවෙන් යන්නේ යන ගමන් හොඳට බණත් අහන්න පුළුවන් විදියට, යාළුවෝ ටිකත් එක්ක පන්සල යන පුළුවන් විදියට. ඒකට තමයි වාහනේ ගන්නෙ. අපිට මේ ලොකු වාහනයක් තියෙයි කියලා මේ මාන්නේ ඇති කරගන්න අනිතර පෙන්නන වාහන ගන්නෙ. හොඳ වාහනයක් ගන්න පුළුවන් වාහනයක් හොඳ එකක් ගන්න කියන එපා නෙවෙයි කියන්නේ මේ. නමුත් ඒ කොච්චර දේ ගත්තත් Taman දන්නව මේ හැමදේම කරන්නේ මේ තමන්ගේ අවසාන ඉලක්කයට යන්න. මහන්සියෙන් රැකියා කරනවා කරන්නේ ඉක්මනටම ධනෙට කුපියාගෙන මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න, ඒ විවේකයේ ඒ පහසුකම් ටික ලබා ගන්න මේ කරන්නේ. මේ හැම දෙයකින්ම Taman නිරෝගී භාවය ලබා ගන්න. මොකටද? මේ ධර්මයේ තව දවසක් හරි ප්‍රැක්ටිස් කරන්න. දැන් සමහර අය හුඟක් මහන්සිල නිරෝගීතාවය ලබනවා ඉන්ෂුරන්ස් එකම අරගෙන. නමුත් නිරෝගී වෙන්නේ මොකටද කියලා දන්නේ නැහැ කට්ටිය. නිරෝගී වෙන්නේ ඥාතින් එක මේ සතුට වෙන්නේ කියලා හිතන් ඉන්නේ නේ. ඥාතින් එක සතුට වුණාට කමන්නේ නැහැ. නමුත් ඊට වඩා ඉහළ ඉලක්කයක් අපේ තියෙනවා. අපි මේ ලෝකයට ආව ඉතාම අමාරුවෙන් හුඟක් පින් කළේ මේ බුද්ධෝත්පාද කාලේ කාවේ අපි. අන්නේ බුද්ධෝත්පාද කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි අපි මේ පින්කම් කළ නිරෝගීතාවය ලබාගෙන. අසරණයට සලකන ලෙඩ දුක් වලට පත් වෙච්චට සලකන අපිත් නිරෝගීතාවය ලබාගෙන, අම්මට තාත්තට සලකන අපිත් නිරෝගී භාවය දිගාසිරි ලබාගෙන මේ ධර්ම ඉලක්කයට යන තමයි අපි මේ හැමදේම දිනපතා කරන්නේ. එතකොට මේ ගැටළු වලින් නිදහස් වෙන විදිහට බුදුහමෝ දේශනා කරන පළවෙනි පියවර තමයි සිල්වන්ත වෙන්න. විශේෂයෙන් පංචශීලය රකිනකොට අපට හුඟක් කරදර වලින් නිදහස් වෙන්න පුළුවන්. දැන් බලන්න කෙනෙක් මත්පැන් පානය නොකරනවා නම්, සොරකම් නොකරනවා නම්, බොරු නොකියනවා නම් කොච්චර හිතට සහනයක්ද නේ? ගැටළු හුඟකින් තමයි නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රී භානාව වඩනකොට, අනිත් සමත භානාව වඩනකොට තමයි කුසල කර්ම ශක්තිය ප්‍රබල කරගන්න පුළුවන්. අකුසල යටපත් කරගන්න පුළුවන්. තවත් ටිකක් ගැටළු निराකරණය කරන්න. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා විදර්ශනා පැතිරනකොට කොහොමද? ඔහුට ලෝකයේ ඕනෑම දෙයක් ඕනම ආකාරයකින් හිතන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ තියෙන ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක්. ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට පිළිකුල් අරමුණක් නම් පේන්නේ. ඒ පිළිකුල් අරමුණ නොපිළිකුල් අරමුණක් කියලා නම් මෙහෙ කරන්න පුළුවන්. නොපිළිකුල් අරමුණක් ඊටාම ප්‍රියමනාප සුභ අරමුණක් අසුභ විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. සුභ අසුභ දෙකම දුරු කළ උපේක්ෂාවෙන් කැමති නම් එහෙම මෙහෙ කරන්නත් පුළුවන්. ඇයි ඒකට හේතුව පිළිකුල් බවවත් අපිලිකුල බවවත් බාහිර රූපෙන් නෙවෙයි ආවේ. ආවේ තමන්ගේ සංඥාව, තමන්ගේ පර්සෙප්ෂන් එක අනුව. ඒ නිසා කවුරු හරි බනිනකොට අපට ඕන නම් ඒ බනින එක තමන් ගැන ಗುಣකතනයක් කරනවා කියලා හිතන්නත් පුළුවන්. හොඳට ලස්සනට තමන් ගැන ගුණ කතනය කරන කෙනෙක් ගැන හිතන්න පුළුවන් මේ බොරුවට තමයි මං ගැන වර්ණනා කරන්න කියලා. එහෙම හිතන්නත් පුළුවන්. ඒ දෙකම දුරු කළොත් නම් ආ මේක ශබ්ද සංඥාව විතරයි. මේක කනට එනකොට මේක නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්නේ මේ සෝත විඥාන අනිත්‍යයි කියලා උපේක්ෂා මෙහි කරන්න පුළුවන්. බලන්න පිනුත්තුනේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ මෙන්න මෙතෙන්ට එන්න. අපට මේ අවබෝධයට આવොත් මේක තමයි ගැටලු निराකරණය කරගැනීමේ මාර්ගය. This is the way how to solve the problems that Buddha has explained. මේක තමයි ගැටලු निराකරණය කරගැනීමේ මාවත බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා සිල්වන්ත වෙනකොට ගැටලු ටික නිදහස් වෙනවා. සමතේ වඩනකොට තව ටිකකින් විදර්ශනා වඩනකොට සම්පූර්ණයෙන් නිදහස් වෙන පුළුවන්. ඒ නිසා අපට ප්‍රඥාවෙන් දැක්කොත් අපි කියන gifted පුද්ගලයන් කියලා කියන්නේ gifted persons කියලා කියන්නේ සුභග පුද්ගලයන් කියලා කියන්නේ අන්නේ අය නිතරම විදර්ශනා පූර්වංගම සමතයට යන්නේ. ඔහු නිතරම ප්‍රඥා පැත්තෙන් බලන්නේ. ඒකට හේතුව නිතාම සරල කතාවකුත් මම කියලා අද බණ අවසන් කරන්නම්. කාලයත් වැඩි හින්දා බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා සිදුවීමක් ගැන මම ඉතන කලින්ම ඔබහලා තියෙනවා. කොසොල් රජතුමාගේ එක්තරා දේවියකට ළමෙක් හම්බුණා. ළමෙක් ලැබුණා. මේ පුතා ළමයා ලැබිච්ච දවසේම ඒ මාලිගාවේ සේවය කරපු තව සේවිකාවකට ළමෙක් හම්බුණා. මේ දෙනම එකම දවසේ තමයි ඉපදුනේ. එකම දවසේ ඉපදුනාට පස්සේ රජතුමා තීරණය කළ මේ දෙනම රජමාලිගාව හදන්න ඕන කියලා. ඊට පස්සේ අර සේවිකාවගේ ළමයාත් රජමැදුරට අරන් ඇවිල්ලා කාමරයක දැන් දෙන්නම පොඩි කාලේ හැදෙනවා. හැදෙලා අවුරුදු කීපයක් යනකොට කතා කරන්න පුළුවන් මට්ටම එනකොට අර රජතුමාගේ කුමාරයට ජාති ස්මරණඥානෙ පහළ වුණා. කලින් ආත්ම ගැන බලන්න පුළුවන් නුවණක් ලැබුණා. දැන් මෙයා ඇඳේ ඉන්නේ. එයා දැක්ක ගියාත්මයා පැවිදි වෙලා හිටිය කෙනෙක්. පැවිදි වෙලා ඉඳලා සිල්වන්ත වුණා විතරක් නෙවෙයි එයා දානයත් පුරුදු කළා. පින්නපාතේ ගිහිල්ලා ඇවිල්ලා ලැබෙන දානේ අනිත් ස්වාමීන් වහන්සේට පූජා කරනවා එයා. එතකොට එයා දැක්කා දැන් මේ සුගතියත් ලැබලා තියෙනවා. අර පහසුකම් ටිකත් ලැබුණේ අර සිල්වන්ත ජීවිතේ නිසා සුගතියක් ලැබුණා. අර දානීය දීපු නිසා මේ පහසුකම් ටිකත් ලැබුණා කියලා දැක්කා. මෙයා තවත් බලනකොට මෙයා දැක්කා මෙයාත් එක්ක මේකට හිටිය තවත් යාළුවෙක් හිටියා. පැවිදිලා හිටියා. ඒ යාළුවෝ කොහෙද කියලා බැලුවා. බලනකොට මෙන්න ළඟම ඉන්න අනිත් යාළුවා. එයා පැදුරේ ඉන්නේ. අර සේවිකාවගේ ළමයා. දැන් රජකුමාරේ හැඳේ හොඳ පහසුකම් ඇතුවේ ඉන්නෝ. අර අනිත් ළමයා කොහොමද එයා බිම පැදුර කඩමාලක ඉන්නවා. එතකොට මෙයා දැක්කා ඒ යාළුවා එදා හොඳට සිල්වන්තව හිටියා. හැබැයි දානෙ පුහුණු කරේ නෑ එයා. අර හාමුදුරුවගේ දානෙ දුන්නේ නෑ සිල්වන්ත බව නිසා. එයාට නුවණත් ලැබුණා සුගතියත් ලැබුණා. හැබැයි අර පහසුකම් අඩුයි යාඩ. එතකොට අර ඇඳේ හිටිය ළමයා මොකද්ද කිව්වේ? ආ යාළුවා කොහොමද? අමාත්‍යක එකට පැවිදිලි හිටිය කෙනා නේද ඔයා? මං එදා කිව්වනේ ඔයාට දානයක් පුරුදු කරන්න කියලා. ඈ දානය පුරුදු නොකරපු නිසා ඔයා ওই පැදුරේ කියලා සඳහන් කළා. එතකොටම පැදුරේ හිටිය ළමයා මොකද්ද කියන්නේ? මේ පැදුරේ ඉන්න ළමයාට ජාති ස්මරණඥානෙ පහළ වුණා. යක් දැක්කා. එයාත් නෝන දිනු කරපු කෙනෙක්. යා මොකද්ද කියන්නේ? එයා කියනවා යාළුවා ආඩම්බර වෙන්න එපා. ඇඳේ තියෙන සතර මහා භූත රූප, පැදුරේ තියෙන සතර මහා භූත රූප කියලා. ඇඳේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ, පැදුරේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ. එතෙ මෙන්න බලන්න ප්‍රඥාවෙන් ලෝකය දිනන ආකාරයෙන්. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ බුදුහාමුදුර දානෙ දෙන්න එපා කියලා නෙවෙයි කිව්වේ. දානෙ දීලා අනුපූර ප්‍රතිපදම යන ඇත් ඉන්නවා. හැබැයි ඒකේ අඩුවක් තිබුණත් Tamanට හොඳට ප්‍රඥාව තියෙනවා නම් මේ ලැබපු සම්බුද්ධෝත්පාද කාලෙන් මේ සුගතියෙන් මේ ප්‍රඥාවෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රඥාවෙන් දිනුවාට පස්සේ යාට අර ඇඳේ පහසුකම් ටිකත් එකයි, පැදුරු කඩ මලත් එකයි. යාට මලත් එකයි, ගලත් එකයි. ඒ දෙකේම තියෙන සතර මහා භූත රූප, ඒ දෙකම තමයි ස්පර්ශ කරනකොට ඒක මනසින් තේරුම් ගන්න කියලා හොදාගෙනවා. ඒ නිසා අපට සාමාන්‍ය මට්ටමේදී මේ පහසුකම් ටික ඕන. ඒ පහසුකම් තියෙන එක හොඳයි. හැබැයි ඒ පහසුකම් තිබ්බත් නොතිබ්බත් Tamanට ප්‍රඥාව දිනු කරෝතින් Tamanට ඕනෑම පරිසරයක සුබ දෙයක් අසුබ හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්, අසුබ දෙයක් සුබ හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ දෙකම විදර්ශනයෙන් බලලා උපේක්ෂාවෙන් බලන්නත් පුළුවන්. ඇයි ඔහු දකිනවා කුමන දෙයක් කුමන අත්දැකීමක් වින්දත් ඔහු විඳින්නේ රූපේ නිරුද්ධ වෙච්ච ලෝකයක කියලා දකිනවා. අද අපට දුක් ටික එන්නේ ඇයි? අද අපට ඔක්කොම ප්‍රශ්න ටික එන්නේ ඇයි? අපි යමක් සිහි කරනකොට අපට රූපයක් එක්කයි නිර්මාණය වෙන්නේ. අපි තමන්ගේ සහෝදරයෙක් ගැන මතක් කරත්, දෙමව්පියන් ගැන මතක් කළත්, රැකියා කරන ස්ථානේ මතක් කරත්, තමන්ගේ ශරීරය මතක් කළත් රූපයක් එකනේ මතක් වෙන්නේ. අපි හිතන් ඉන්නේ රූපය තමයි පුද්ගලය කියලා. මේ රූපය තමයි අම්මා, මේ රූපය තමයි මල්ලි, මේ රූපය තමයි දරුවා කියලා ඒ රූපය තුල හිත බැසගෙන ඉන්නේ. එතකොට මේ දේ වෙනස් වෙනකොට අපි දකින්නේ මේ රූපේ වෙනස් වෙනවා කියන එකක්. අපි දකින්නේ මගේ මල්ලි වෙනස් වුණා, මගේ දරුවා කීකරුණා, මගේ අම්මා මිය ගියා, මගේ තාත්තා ලෙඩ වුණා. එහෙම තමයි බලන්නේ. එතකොට අන්න ඒ බාහිර රූපේ නිර්මාණය වෙනකොටම ප්‍රඥාවෙන් දැක්වතින් මේ නිරුද්ධ වෙච්ච රූපයක් දකින්න කියලා කිසිම තැනක රූපේ හිත බැසගන්නේ නැහැ. මේකට කියන අනිමිත්ත කියලා. ඒ කිසිම රූපයක් ප්‍රණිදි වශයෙන් සාර විදියට ගන්න නැහැ. ඒකට තමයි කියන්නේ අප්පණියද කියලා. ඒ කිසිම දෙයක් තියෙන දෙයක් වශයෙන් ගන්නෙ නැහැ. හේතුඵල ධම දකිනවා. ඒකට තමයි ශුඤ්ඤතෝ ලෝකෝ අවේක්ඛසු කියන්නේ ශූන්‍ය වශයෙන් දකිනවා. ශූන්‍ය වශයෙන් කියන්නේ කිසිම දෙයක් නැහැ කියන එක නෙවෙයි, නාස්තිකවාදයට යන එකක් නෙවෙයි. ශූන්‍යතාවාදී කියලා කියන්නේ ශුඤ්ඤ වශයෙන් බලන කියලා කියන්නේ මේ හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු ටික නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකින එක. එතකොට තමයි මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය අපට. ඉතින් මෙන්න මේ දර්ශනය අපි අසහා දැනගත්තත් අපි තමයි ලෝකේ වාසනාවන්තමයි වටපත් වෙන්නේ. මොකද මේ දර්ශනය බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් හැර වෙන කිසිම කෙනෙකුට දැනගන්න පුළුවන් කමක් නැහැ. රජමාලිගාවක ඉපදෙන රජකුමාරයෙකුටවත් මේක දැනගන්න අවස්ථාවක් නැහැ. එහෙම පුළුවන්කම තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනයකදී විතරයි. ඒ නිසා ඔබට කොයිතරම් අපහසුතාවයන් තිබුණත්, කොයිතරම් දුක් කරදර තිබුණත්, ඔබට මේ දහම අහන්න ලැබෙනවා නම්, ඒ දහම ඔබට තේරෙනවා නම්, ඔබ ගහක් යට හිටියත්, ඔබේ අතපය හතරම නැතුව ඉපදුනත්, ඔබට බුද්ධිය තියෙනවා නම්, ඔබේ දසවන් ඇහෙනවා නම්, ඔබ අර රජමාලිගාවක ඉන්න රජකුමාරයෙකුට වඩා ඔබ වාසනාවන්තයි. ඔබට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කවදා හරි. ඒ විතරක් නෙවෙයි, අපි තමයි මේ ලෝකේ වටිනාම දේ ලබා ගත්තෝ, අපේ දසවන් වලින් වටිනාම දේ ලබා ගත්තෝ. සවනානුත්තරීය ප්‍රතිලාභය ලැබු පය වටපත් වෙන්නේ කන් දෙකෙන් අහන උපරිම දේ අපි ලබා ගත්තේ වෙන්නේ මේක. ලෝකේ ඉන්න ඉතාම මිහිරිම අයගේ ගීත ටික අපි අහුවත් අපි සවනානුත්‍රිය ලැබුවා වෙන්නේ නැහැ. ලෝකේ තියෙන සියලුම සබ්ජෙක්ට්ස් ටික, විෂය ධාරා ටික, ලැන්ග්වේජස් ටික අපි ඉගෙන ගත්තත්, අසා දැනගත්තත් අපි වාසනාවන්තයි බවට පත් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙකුට කතා කරන්න බැරි වුණත් අඩු ගානේ සයින් ලැන්ග්වේජ් එකෙන් හරි, ASL එකෙන් හරි, ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එකෙන් හරි, සිංහල සයින් ලැන්ග්වේජ් එකෙන් හරි මේක ඉගෙන ගත්තොත් එයා තමයි ලෝකේ වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. ඉතින් මේක තමයි අපේ සිහින වෙන්නට ඕනේ. මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි හැමදේම කරන්නේ. මේ දෙයට එන්න තමයි අපි අමඩ තාර්ථ සලකන්නේ. මේ අවබෝධයට එන්න තමයි අපි දරුවන්ට යුතුයකම් ටික කළා, දරුවෝ හොඳ තැනට යවන්නේ මේකට. මේ අවබෝධයට යන්න තමයි අපි මහන්සිලා රැකියාවක් කළා කියා කරුපිය ගන්න. මේ අවබෝධයට යන්න හොඳට ශරීරය පහසුවෙන් තියාගන්න තමයි කැම බීම ටික ගන්න, ශරීරය පිරිසිදුවට ලස්සනට තියාගන්නේ මේ අවබෝධයට යන්න අපි. එතකොට මේ අවබෝධය ලැබීමත් එක්ක අපි කිසිම දෙයක් අපේ කෙලෙස් ඇතිවීම සඳහා අපි කරන්නේ නැහැ. අපි කොණ්ඩේ පීරුවත්, ඇඳුමක් ඇන්දත්, ගමන් විලාසයක ගියත්, වාහනයක් ගත්තත්, ඩිවයිස් එකක් පාවිච්චි කරත්, කුමක් කළත් අපි කරන්නේ අපේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙන විදියට. එන්න එන්නම තමන්ගේ අනතිබානීය භාවය අඩු වෙනවා. අඩු වෙලා තමන්ගේ සක්කාය දිට්ඨිය පොළොවට සමතලා වෙනවා. තමන්ගේ මාන්නය හරියට කෝච්චිය රේල් පිළට අහුවෙච්ච එකක් වගේ තැලිල පොඩි වෙල යනවා. රූප රාග අරූප රාග මාන්න උද්දච්ච පොළොවට සමතලා වෙලා යනවා. සරියුත් හාමුදුරුවෝ කියන්නේ මම සංඝයා මැදට යනකොට මම හරියට අන්සිඳුණු ගොනෙක් වගේ කියලා. මම අනිත් සංඝයා ඇසුරු කරන්නේ හරියට දෙපා පිස්නියක් වගේ කියලා. සරියුත් හාමුදුරුවෝ කියන්නේ ධර්මසේනාධිපති බුදුහාඳුරන්නේ විතරක් ප්‍රඥාවෙන් දෙවිනිච උත්තමයන් වහන්සේ කොයිතරම් නිහතමානීව හිටියද? උන්වහන්සේට එහෙම නිහතමානී වෙන්න පුළුවන් වුණා නම් අපට ආඩම්බර වෙන මොනවද තියෙන්නේ? සරියුත් හාමුදුරන්ගේ ප්‍රඥාව කොහොමද කියනවා නම් එක කල්පයක වැහැපු වැසි වල වැසි බිඳු ගාන ගණන් කළා කියන්න පුළුවන්. කල්පයක. දවසක දෙක අවුරුද්දක නෙවෙයි. කල්පයක් වැහැපු වැසි වල වැසි බිඳු ගාන ගණන් ඉලක්කම් වලින් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ විදිහට මේ ධර්ම චක්‍රය පෙරලන්න පුළුවන් දේශනා කරන්න පුළුවන් ප්‍රඥාව තියෙන ධර්මසේනාධිපතින් වහන්සේ සරියුත් හාමුදුරුවෝ. එවැනි අවබෝධයක් තිබිච්ච උත්තමයන් වහන්සේ කොයිතරම් අනතිමානීවද හිටියේ. ඒ නිසා ධර්ම අවබෝධයට යන්න යන්න තමන්ගේ මාන්නය එන්නම අඩු වෙන අඩු වෙනවා. එන්න එන්නම සක්කාය දිට්ඨිය තමන්ගේ දුර්වල යනවා. ඇස ආදී ඉන්ද්‍රිය ඒ වගේම රූප වේදනා ආදී ස්කන්ධ ආදී අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න බලන්න තමන්ට තේරෙන තමන්ගේ ජීවිතයේ මේ බාහිර වටිනා දෙයක් නැහැ කියලා දකිනවා. එදාට තමන්ට වටිනාම දේ වෙන්නේ මොකද්ද? පඤ්ඤා නරාණං රතනං. මිනිස්යාට තියෙන ලොකුම රත්නේ ලොකුම මැණික මොකද්ද? ප්‍රඥා. මෙන්න මේ දකින නුවණ තමයි එදාට හොට වටින්නේ. එදාට තමන් හම්බ කරපු මිනමුදල්වත් තමන්ගේ උපාධියවත් තමන්ගේ රැකියාවත් වැඩ දෙයක් තමන්ගේ රූප සම්පත්තියවත් ඔහුට එදාට එච්චර වටින්නේ නැහැ. ඔහුට වටින්නේ මෙන්න මේ ප්‍රඥාවෙන් බැබලී යන නුවණකින් ලෝකයේ දෙස බලන නුවණයි. මේ ප්‍රඥාවෙන් බලන කාලපරාසයයි ඔහුට එදාට වටිනා දේ බවට පත් වෙන්නේ. එදාට ඔහු බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඔහුගේ ජීවිතේ වටා නිරතුරුව රැකවරණයට ඉන්නවා. අත්දේපා බික්කවේ විහෙරති කියපු විදිහට තමන්ගෙම ප්‍රඥාව තමන්ගෙම සිත තමා පිළිසරණ කරගෙන ඉන්නේ. ධම්මදේපා බික්කවේ විහෙරත ධම්මසරණා කියපු ආකාරයට එදා තමා ධර්මයේ පිළිසරණක් කොට ප්‍රදීපයක් කොට දිවයිනක් කොට පහනක් කොට වාසය කරනවා. එදාට තමන්ගේ ප්‍රඥාවත් ධර්මයක් තමයි තමන්ට වටිනාම දේ බවට පත් වෙන්නේ. එපමණට ඔහු ප්‍රඥාවෙන් ඉන්න පමණට ඔහුගේ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙච්ච පමණට ඔහුට අමතෙන් රාග ද්වේෂ මාන දුරු කරන්න කියලා කරන්න දෙයක් නැහැ. තමා මේ අසින දකින දේ නිරුද්ධ වෙච්ච දෙයක් දකින කියලා තේරුම් ගත්තට පස්සේ කොමකටද දාසා කරන්නේ? කාත් එක නමන අපෙන්නේ? කොමකටද මාන්න ඇති කරන්නේ? කාටද ඊර්ෂ්‍යා කරන්නේ? ඊර්ෂ්‍යා කරොත් ඊර්ෂ්‍යා කරන්නේ තමන්ගේම හිතට. ද්වේෂ කරොත් ද්වේෂ කරන්නේ තමන්ගේම හිතට, තමන්ගේ මනෝවිඤ්ඤාණයට. මේ කෙනෙකුට ආසාවක් ඇති කරගත්න ආසාව ඇති කරගත්තේ කාටද? තමන්ගේම විඥාණයට, මනෝවිඥාණයට. එදාට තමන්ට ලැජ්ජා හිතෙන තමන් මේ මොකද කරන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අන්නේ ධර්මයේ අසන්නට ලැබිච්ච අපි හුඟක් වාසනාවන්තයි. ඒ නිසා ඔබ පුදන මේ හැම මලක් පාසාම ඔබට මේ ධර්ම අවබෝධය කරා යන්නට ඔබට ආශිර්වාදයක් වෙනවා. ඔබේ දෑතින් ස්වාමීන් වහන්සේලාට පූජා කරන දාණය විතරක් නෙවෙයි, ඔබ මහන්සියෙන් හම්බ කරන ධනෙන් ඔබේ අම්මට තාත්තට සලකනවා නම් මෛත්‍රියෙන් අන්න ඒ පිනත් ඔබට මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වෙනවා. ඔබ ඔබේ රැකියාව අවංකව මෛත්‍රියෙන් විශ්වසනීයත්ව විදිහට එක කරනවා නම් ඒ ඔබේ රැකියාව කිරීමත් ඔබට මේ නිවන් මගක් බවට පත් වෙනවා. ඒ නිසා අපට හැම දෙයක්ම නිවන් අරමුණක් කරගන්න පුළුවන්, නිවනට දොරටුවක් කරගන්න පුළුවන්. මේ ඔබ ශ්‍රවණය කරපු ධර්ම ශ්‍රවණියත් ඔබට විමුක්ත ద్వාරයක්, විමුක්ත ආයතනයක්, නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින්කම තුලින් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය අපරමින් මියගේ ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතේනං හෝතු සුකේතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියනුත් අනුමෝදන්ව මේ හැම දිනමත් දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා. ඒ වගේම මේ තමන්ගේ පින්වන්ත දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන ඒ දරුවන්ගේ අනාගතය සඵල කරගන්නටත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමින් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටායිච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටායිච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පින්නතන මොන හරි අහන්නේම තියනවද? දහම් ගැටළු එහෙම තියනවා නම් අහන්නත් පුළුවන්. විශේෂයෙන් දැනගන්න කැමති හැම දේවල් තියද? ආපහු බණින් නොතේරිච්ච තැන් එහෙම තියනවද? තියමුණත් පස්සේ අහන්නකෝ. ප්‍රශ්නේ මේ අහන්න අවස්ථාවක් ආවතින් මතක තියාගෙන ඉඳලා අහන්නකෝ. හොඳයි, කාටත් එහෙනම් බොහොම පිං. මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මවල බලයෙන් හැම දිනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛම් භයම් පන්තාච නිබ්භයම් සෝකම් පන්තාච නිසෝකම් හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.